සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සුම්පෙ බුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේසං දිවාචරන්තෝ ච භාවනාය රතෝ මනෝති අති ගෞරවණීය ලොබු හඳුරන වහන්සේ ඒ වගේම පොඩි හඳුරන වහන්සේ ප්‍රධාන මහ සංඝරත්නයෙන් අවසරයි සැදෑවත් වාසනාවන්ත පින්තුනි අද මේ අත්හන් මේ විහාරස්ථානයට ඒක රාශි වෙලා ඊටාම වටිනා පින්කමක් ජීවිතයට අර්ථයක් එකතු කරගන්න අවස්ථාව මේ පින්තුන හුඟක් වාසනාවන්තයි ඒ වාසනාවන්ත බවෙහි උපරිම ප්‍රතිඵලය නෙලා ගන්න අවස්ථාවක් මේක පින්නතුනි අපි මිනිස්යන් වෙලා ඉපදෙන්නේ සසර හුඟා පින් දහම් කරලා අපි සසර කරපු ඉහළම පින කානිසංසයක් විදියටයි අප මිනිස්යන් වශයෙන් ඉපදෙන්නේ ඒ මිනිස්යන් වශයෙන් ඉපදුණා විතරක් නෙවෙයි ඒ ඉපදෙනවත් ඉපදෙන්නට අපි පින්කම් කරන අතරේ අපි ලොකු ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා මොකද ඒ ප්‍රාර්ථනය මොකද ඒ ප්‍රාර්ථනය ඒ ප්‍රාර්ථනය තමයි පින්තුනි සුගතිය ලබන විතරක් නෙවෙයි ඒ සුගතිය ලබන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සද්ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක වාසනාවන්ත මව්දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදෙන්නත් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා පින්දහමල අනිසංස හැටියට කෙනෙකුට ඉහළ සුගතියක් ලබන්න පුළුවන් මනස් ලෝකයේ උපතින්ම ඉහළ රජමැදුරක රජතුමෙක්ගේ නැත්නම් රටක නායකයෙක්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියන අනිසංස විදියට. නමුත් වෙනතුනි ප්‍රාර්ථනාවක් නොතිබ්බොත් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක උපත ලැබෙන්නේ වාසනාවන්ත සැදැහැවත් මව්දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදෙන්න ලැබෙන්නේ ඒ පින්කම් කරනවා සමගම මේ වගේ බණදහම් අහන්නට අපි සතර හුඟා පින්දහම් කළා කියනවා ප්‍රාර්ථනා කළා කියනවා. අන්නේ ප්‍රාර්ථනාවල ඉහළම ඵලයක් අපි භුක්ති විඳින අවස්ථාව. පින්තුනි අපි බණදා මහන වගේම ඒ බණදහම් වල හැබෑ හරය හැබෑ වටිනාකම අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තොත් තමයි අපි ජීවිතේ නියම ප්‍රතිඵල ලැබුවා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව විශේෂ කාරණයක් ගැන සඳහන් වෙන වශ්‍යන සම්පත්තිය කියලා. මේ පින්තුන අහලා තියෙනවද ශන සම්පත්තිය කියන එක? දැන් ඉංග්‍රීසියෙන් කියනවා නම් very rare auspicious moment කියන එක. ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. මොහොකටද මේ ශන සම්පත්තිය කියලා කියන්නේ? මොහොකටද මේ දුර්ලභ අවස්ථාව කියලා කියන්නේ? ශන සම්පත්තිය කියලා කියන්නේ පින්තුනේ එකාතකින් සුගතියක් ලැබීම. මනුෂ්‍යාත්ම භාවයකින් සුගතියක් ලැබීම. සුගතියක් ලැබුණ විතරක් නෙවෙයි. සුගතිය ලැබපු සමහරයන් තන් ඉන්නවා මේ අත්න් දන්නවා උපතින් ආබාධිතයි. සමහර අය අංග විකලයි. සමහර අය මන්ද බුද්ධිකයි. අන්න ඒ අවස්ථාවලින් මගහැරලා ඉපදෙන්නටත් ඕන. සමහර හොඳ පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබලා තියෙනවා. ඈත දුස්තර ප්‍රත්‍යන්ත ජනයක ඉපදිලා තියෙන්නේ ජනපදයක. ඇතැම් වෙලෙ බුදු දහම තියා බුද්ධාගම කියලා ආගමක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඇතැම් වෙලෙ මේ රටේ සමහර අය ඉන්නවා බුද්ධාගම කියලා ආගමක් තියෙනවද කියලා දන්නේ නැති අය ඉන්නවා. පින්නතුනි ධර්මයේ අහන්නට පුළුවන් වටා පිටා කිව දෙන්නට ඕන. ඒ වගේම ධර්මය අහන වටා පිටාවක් වගේම ධර්මයට නැඹුරු වෙන හිතක් තියෙන්නට ඕන. සසර පුරුදු කරපු හිතක් තියෙන්නට ඕන. සමහර අය දැන් මෙිට විහාරස්ථානයේ වාසය කරනවා. දැන් මෙිට විහාරස්ථානයේ ළඟම ගෙදරක වාසය කරනවා. නමුත් බණ දහම් අහන්නට එන්න හිතක් යෙදෙන්නේ නැහැ. ඒක පින්නතුනි සසර මහා පින ආනිසංසයක් විදියට. අන්න ඒ සියල්ලක්ම ලබන අවස්ථාවේදී පින්නතුනි ධර්මයේ දේශනා කළ ධර්මයේ නමින් විවිධ කාරණා අද ලෝකයේ දේශනා වෙනවා. ලෝකයේ හුඟා හොඳට ඉන්න, අකුසල් වලින් දුර වෙන්න, කුසල් කරන්න, හිත පිරිසුදු කරන්න, හිත සතිමත් කරන්න, මේ වගේ නොයෙක් අනුශාසන ලෝකේ තියෙනවා. අන්න ඒ දේශනා අතුරින් පින්නතුනි බුදුහාඳුරන් කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන සැබෑම සද්ධර්මයේ මොකද්ද කියලා අහන්නට යම්කිසි කෙනෙකුට අවස්ථාව ලැබුණොතින් තමයි ඒකේ නාශන සම්පත්තිය කියන කාරණේ ලැබුවා වෙන්නේ. දැන් මේ පින්නතුනේ කාරණේ ලැබලද තියෙන්නේ? ශන සම්පත්තිය ලැබලද තියෙන්නේ? ලැබලද තියෙන්නේ? ඔව්. ඔව්නේ, හොඳයි. හැබැයි අපි ප්‍රශ්න අහලා තමයි බලන්න ඕනේ ඒකයි. ඈ ප්‍රශ්න අහලා ප්‍රශ්න වලට උත්තර දෙන හැටියෙන් තමයි ශන සම්පත්තිය ලැබුවාද කියලා බලන්න ඕන. බණ ඇහුවට විතරක් ශන සම්පතේ ලැබුවාද කියලා බලන්න බෑ. මම ඒ ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි අද අප ධර්ම දේශනා අවසන් කළා. අවසානයේ දක්වා මේ පිනතුන් හුඟක් සිහි කල්පනාවෙන් මේ බණ ටික ඇහුවටින් මේ අතන්න තේරුම් ගන්න පුළුවන් ශන සම්පත්තිය මීට කලින් ලැබලා තිබුණද අද ලැබුවද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. එනිසා ශන සම්පත්තිය කියන එක අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. මේක හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල 10කින් ඉහළම විෂය ධාරාවලින් ડોක්ටරේට් 10ක් ගන්න පුළුවන් කෙනෙක් මහන්සි වුණා. හැබැයි ශන සම්පත්තිය ලැබෙන එක තරම් සරල දෙයක් නෙවෙයි. ඒක පිනතුනේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලයක් ශන සම්පත්තිය කියලා කියන්නේ. එනිසා අපි ටිකෙන් ටික ඒ කරුණු සඳහන් කරනවා. අවසානය වන විට අපි සියල්ලක් මේකට කැටි කළ සංක්ෂිප්ත කළා. ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ලෝකයේ වෙන කිසිදු කෙනෙකුට අසු නොවන සුවිශේෂී දහමක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ දේශනා කරනවා. අන්න ඒ දේශනාව මොකද්ද කියලා අපි දැනගන්නට ඕන. එහෙම දැනගත්තොත් තමයි අපි සැබෑ ලෙසම ශ්‍රණ සම්පත්තිය මේ වාසනාවන්ත දුර්ලභ අවස්ථාව අපි ලැබුවා වෙන්නේ. මේ පිනතුන් අහලා තියෙනවා බුදුහාඳුරගේ කාලේ, බුදුහාඳුර වැඩ සිටියේ කාලේ, බුදුහාඳුර හැරුණකොට ලෝකෙ හිටිය බුද්ධිමත්ම කෙනා කවුද? ප්‍රඥාවන්තම කෙනා කවුද? බුදුහාඳුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනිච්ච කෙනා කවුද? චරෝත්හාඳුර. බොහොම හොඳයි. බුදුහාඳුරම දේශනා කළා ඒතදන්නම් භික්ෂුවේ මම ශාවකානම් භික්ඛුවනම් පඤ්ඤවන්තස්සානම් යදිදං සාරිපුත්තෝ කියලා. මහණෙනි මගේ මේ ශාසනයේ ප්‍රඥාව සමතරෙන් සාරිපුත්‍රාග්‍රහය කියලා. ඒ වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඉක්මමනටම රහත් වෙච්ච කෙනා කවුද? බණහාලා ඉතාම කෙටි වචන ගානකින් ඉතාම සල්ප මොහොතකින් රහත් භාවයට පත් වෙච්ච කෙනා කවුද? කවුද? නෑ, ආනන්ද හාමුදුරුවෝ රහත්ුනේ බුදුහාමුදුරුවෝ පිරිනවන පැවටත් පස්සේ. එතැන් මේට අවුරුදු 80ක් විතර වෙලා ආනන්ද හාමුදුරුවෝ රහත් වෙනකොට. කවුද මේ සම්බුද්ධ ශාසනයේ ඉක්මනටම රහත් වෙච්ච කෙනා? කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට ටික දවසක් ගියා. මේ ශාසනයේ ඉක්මනටම රහත් වෙච්ච කෙනා තමයි තීක්ෂණ ප්‍රඥාවන්ත කෙනෙක් හැටියට සැලකන්නේ බාහ්‍ය දාරුචීරිය කියන කෙනා. බාහ්‍ය දාරුචීරිය. දාරුචීරිය තනෝගේ නම. බාහ්‍ය කියලා කියනවා. පින්නතුනේ මෙන්න මේ අය ශ්‍රවණය කරපු දහම් මොනවද කියලා අපි අහන්නට ඕන. ඒ වගේම මේ පින්තුන් අහලා තිය අනාථපිණ්ඩික සිටුතුමා ගැන. අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාඳුරණ හුඟා දානමාන ආදී දෙන් දහම් කළා. බොහොම ලස්සන විහාරස්ථානයක් පූජා කළා. නිතර බණ දහම් ඇහුවා. සෝවාන් වෙලා හිටියේ. හැබැයි මෙහෙම හිටිය අනාථපිණ්ඩික සිටුතුමා ජීවිතයේ අවසාන භාගයේ සරුවහාඳුරණ පණිවිඩයක් ලැබුවා. සරුවහාඳුරණ මට ඔබවහන්සේ දකින්නට ඕන වඩින්නේ කියලා. අනාථපිණ්ඩික සිටුතුමා ස්වාමීන් වහන්සේලා කාටත් හුඟක් ආදරේ. නමුත් එයාට නුනුහන්සේ විශේෂයෙන්ම සරුවහාඳුරණට හුඟක් ආදරේ. සරුවහාඳුර අවසාන අවස්ථාවේදී විශේෂ ධර්ම දේශනාවක් කළා. මේ හේතුඵල ධර්ම ගැන, අනිත්‍යතාවය ගැන ගැඹුරු ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අහනකොට පිනතුනේ අනාථපිණ්ඩික සිටුතුමා කලින් සෝවාන්ලෙ හිටියේ. අනාථපිණ්ඩික සිටුතුමා ඇඬුවා. ඇයි ඇඬුවේ? ඇඬුවේ පිනතුනේ ඔව් සඳහන් කරනවා, ඇයි ස්වාමීන් වහන්සේ මේ තරම් ගැඹුරු වැදගත් කාරණා අපට කලින් නොකිව්වේ කියලා. එතකොට සරුවහාඳුරෝ කිව්වා, සිටුතුමනේ සමහර ගැඹුරු කාරණා අපි ගෘහස්ථ ජීවිත ගත කරන අයට සඳහන් කරන්නේ නැහැ, තේරුම් ගන්න අමාරු නිසා කියලා. නමුත් අනාථපිණ්ඩික සිටුතුමා කියනවා, ස්වාමීන් එහෙම හිතන්න එපා. ගිහි ගෙදර සුදු වස්ත්‍ර දරාගෙන හිටියත් අපත් ප්‍රඥාවන්තය, අපටත් මේ හැකියාව තියෙනවා. එනිසා ওই කරුණ මිනිසුන්ට කලින් තියාම දේශනා කරන්න පරපු කරන්න එපා කියලා. එනිසා පින්වතුනි බුදුහාඳුරන්ගේ කාලේ තිය සමහර ගිහි අය, චිත්ත ගෘහපතිය, හත්තාරක වගේ අය, විශේෂයෙන් චිත්ත ගෘහපතිය අනාගාමි වෙල හිටිය කෙනෙක්. අනාගාමි වෙල හිටිය මේ චිත්ත ගෘහපතිය සමහර ස්වාමීන් වහන්සේලා දන්නේ නැති කාරණා ස්වාමීන් වහන්සේලට පැහැදිලි කළ දුන්නා. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම කාරණා සාකච්ඡා කරන්න මේ චිත්ත ගෘහපතිය හමු වෙන ගිහිලා තියෙනවා. ඒ තරම් ප්‍රඥාවන්තයෙක් ගිහි ඇතුළුන් ඉඳලා තියෙනවා. ඒ වගේම දහස් ගණන්, සිය ගණන් අය මාර්ගඵලලාභියා ඉඳලා තියෙනවා. එනිසා පින්තුනි අපට අපේ ජීවිතේ අපි උපරිමයක් හරහා යන්නට ඕන. ඒ යන ගමනේදී ශ්‍රණ සම්පත්තිය කියන එක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම පින්තුනි තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන කාරණය. මොකන්ද යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකටද? ඔව් සිහි කල්පනාවෙන් සිටීම කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපිට ඉතාම සරල තේරෙන වචන වලින් කියනවා නම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ හිතට අකුසල් නොයන විදියට සිතන ක්‍රමය. සිතට අකුසල චේතනා නොයන විදියට, සිත අපිරිසිදු නොවන විදියට, සිතට චිත්ත පීඩා නොයන විදියට සිතන ක්‍රමය, චින්තන විදියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක කුමන හෝ ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒකේ විවිධ ප්‍රභේද තියෙන යෝනිසෝ මනසිකාරය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මම යෝනිසෝ මනසිකාරය තරම් වටිනා කවද්දයක් දකින්නේ නැහැ කියලා. කෙනෙකුගේ ජීවිතයට වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි පින්නතුනි අපට සැබෑ සාධාරණ ඉෂ්ට කරන්නේ. අපිට අපි ජීවිතේ ලැබපු වටිනාම දේ මොකද්ද? අපි ජීවිතේ වැඩිම කාලයක් යම් කිසි දෙයක් කෙනෙක් සමග අපි ඉන්නවා. ඒ කවුද? ඒ තමයි අපේ සිත. පින්නතුනි අපට ඇතැම් විට ගේ දොරිඩ කඩන් තියෙන්න පුළුවන්. නමුත් ඒ ගේ දොරිඩ කඩන් අපට නිතරම හිතනවද? මට ගෙයක් තියෙනවා, මට ඉඩමක් තියෙනවා කියලා. තමන්ට දරුවෝ ඉන්න පුළුවන්. තමන් දරුවෙක් ඉන්නවා කියලා දවසට කොච්චර වෙලාවක් හිතනවද? සමහර දවසට හිතෙන්නේම නැහැ නේ. තමන්ට ඉහළම උපාධිය තියෙනවා කියලා කියමු. ඒ උපාධිය ගැන තමන් දවසට කීවා තවත් හිතනවද? සමහරට මාස ගානකට පස්සේ රැක් හිතෙන්නේ නැහැ නේ. ඒ එක උපාධියක් ලබන තමන් කොච්චර අවුරුදු ගානක් මහන්සි වෙන්නේ නැද්ද? ප්‍රථම උපාධිය ලබන ඇතැමිට අපි අවුරුදු 20ක් විතර මහන්සි වෙනවා. ඒ උපාධිය සඳහාම අපි මහන්සි වෙනවා. ඒ උපාධිය ගැන අපි කොච්චර වෙලා අපනන්ද හිතෙන්නේ. ඒ වගේම තමන්ට තියෙන ධනය ගැන, ඉතුරු කරපු සල්ලි ගැන යම් වෙලාවක හිතෙනව නේද? අනිත් ඔක්කොමට වඩා. ඒ වගේම අපේ ශරීරය ගැන අපි කොයිතරම් වාර ගන්න දවස්වල හිතනවද? තමන්ට මේ වගේ ලස්සන ශරීරයක් තියෙනවා, තමන් හොඳ නිරෝගී කෙනෙක් කියලා තමන්ට දවසට කොච්චර වතාවක් හිතෙනවද? හිතන බොහොම අඩුයි. හැබැයි ඒ ශරීරයම රෝගී වුණොත් කොහොමද? ලෙඩ වුණොත්? එතකොට නම් හිතන ගන්නවනේ. දවස පුරාම හිතේ රදේ පොන්දේ අමාරුව, අතපය අමාරුව කිය කිය දවසට වැඩි වාර ගණක් අපි හිතනවා. හැබැයි නිරෝගී වෙලාවේදී අපි ශරීරේ නිරෝගී ශරීර ලක්ෂණ තියෙනවා කියලා හිතනවද අපි? අපට හිතෙන්නේවත් නැහැ. හැබැයි ලෙඩ වුණාම අපි හිතනවා. පින්නතුනේ මේ වගේ දේවල් අතුරින් අපි හිත තමයි පින්නතුනේ හැම මොහොතකම අපි හිතත් එක්කයි ඉන්නේ. අවදින් ඉන වෙලාව විතරක් නෙවෙයි, නින්දට ගියාට පස්සෙත් අපි කොමක් සමගද ඉන්නේ? අපි හිතත් සමගනේ. හිතේ සැබෑ ස්වභාවයක් සමග තමයි නින්දට ගියාට පස්සේ ඉන්නේ. එතකොට කියනවා භවංග හිත කියලා. මේ භවංග හිතේ තමයි පින්නතුනේ අපේ ඔක්කොම චරිත සාධක ටික තියෙන්නේ. අපි කරන කරපු කියපු දේවල්, සසර ආපු අය, පෙනිච්ච අහපු දැකපු දේවල් ටික ඔක්කොම මේ යටි හිතේ තියෙන්නේ. ඒ නිසානේ හීන පෙනෙනකොට කවුරු හරි බැනපු කෙනෙකුත් මතක් වෙනවා, කවුරු හරි උදව් කරපු කෙනෙකුත් මතක් වෙනවා, ඇතැමිට දරුවෙකු ගහනකුත් මතක් වෙනවා. මේ ඔක්කොම ටික එකට මිශ්‍ර කළා මේ සිහිනදී අපට දෙනවා. ඇතැමිට අනාගතයේ සිදුවෙන දෙයක් වෙන්න පුළුවන්, අතීතයේ සිද්ධියක් වෙන්න පුළුවන්, මේගේ ඥාතියෙක් සිහිනෙන් ඇවිල්ලා කතා කරන වෙන්න පුළුවන්. මේ නොඑක් ආකාරයෙන් සිහින පෙනුනත් වෙනතුනේ මේ සිහින පෙනෙන අවස්ථාවේදී භවංග සිත කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය. මෙන්න මේ භවංග සිත මට්ටමින් තමයි අපි ඉපදුනේ. ඒ ඉපදිච්ච භවංග සිත අපි ඉපදුනාට පස්සේ ඇස්කන් ආස්වාද ඉන්ද්‍රිය වලට ගත්ත අරමුණු වලින් ටිකෙන් ටික දියුණුවකට හරි පරිහානියකට හරි ගියා. ඒ සිතම තමයි පින්නතුනේ මරණාසන්න මොහොතේ භවංග සිත හැටියට චුති චිත්තේ බවටපත් වෙන්නේ. අන්න එතෙන්ට එනකොට අවසාන මොහොතේ පින්නතුනේ අපි කොච්චර සිහියෙන් මිය ගියත්, සිහිය විකල්ව මිය ගියත් අපි ජීවිතයෙන් සමුගන්නේ භවංග සිතෙන්. ඒ අවසාන මොහොතේදී අපි පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීම සම්පූර්ණයම නවත්තනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහෙන් අරමුණු ගන්න එක අවසාන මොහොතේ නවතිනවා. නැවතිලා ඊට පස්සේ අපේ දයාදී ස්මතු කරනවා. හරියට ලොතරැයි යදෙනකොට, අර ලොතරැයි ලංකාවේම ලොතරැයි අදිනකොට අර එක බෝලයක් එක පාර ඉස්සෙන්නේ නේද? අන්න ඒ වගේ එක පාර උස්සලා දෙන චේතනාවක්. ඒ චේතනාවෙන් තමයි අපේ ඊළඟ භවයේ තීරණය වෙන්නේ. පින්නතුනි මේක මරණාසන්න මොහොතේදී තීරණය වෙන තීරණයක් විතරක් නෙවෙයි. මේ ගත කරන හැම මොහොතකම අපේ ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු වලින් මේ සිත, මේ භවංග සිත නිතරම සකස් කරමින් ඉන්නේ. මෙන්න මේ භවංග සිතේ ස්වභාවය අනුව තමයි පින්නතුනේ ඇත්තටම අපි සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වෙන්නේ. අපට හුඟක් උගත් දරුව හිටියට, අපට හුඟක් ලස්සන රූපයක් තිබුණට, අපට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලයෙන් ගත් උපාධිය තිබුණට පින්නතුනි මේව නෙවෙයි අපේ සතුට, අපේ මානසික දියුණුව තීරණය කරන කරුණු. අපේ මානසික දියුණුව සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ තමන් හිතන විදිය. තමන්ගේ හිතට අකුසල් ඇති නොවන විදියට තමන් කොච්චර ඉන්නට දක්ෂද කියන කාරණය මතයි තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ සතුට, තමන්ගේ දියුණුව, තමන්ගේ ප්‍රගතිය තීරණය වන්නේ. අන්න ඒ දියුණුව ඇති කරන්නටයි පින්නතුනේ මේ වැඩසටහන ඔබට සූදානම් කළ තියෙන්නේ. ඔබ මේ සහභාගී වෙලා තියෙන්නේ ඔබට වටිනාම දෙයක ලබා දෙන්න පුළුවන් ඉහළම සාධාරණය, ඉහළම ගෞරවය, ඉහළම උපකාරය ලබා දෙන්න. අපේ හිතට හිත මිතුරු වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්නටයි අපි මේ සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්නේ. මේ වැඩසටහන් වලට අපි කියන්නේ සීල භාවනා කියලා නේද? සීල භාවනා කියන වචනේ තේරුම මොකද්ද? සීල කියන්නේ සීලය, භාවනා කියන්නේ භාවනාව. සීලෙන් මොකද්ද කරන්නේ? සීලෙන් කරන්නේ අපේ කය වචනය සංවර කිරීම. අපේ කයත් අපේ වචනයත් සංවර කර ගැනීම. භාවනාවෙන් මොකද්ද කරන්නේ? තමන්ගේ හිත සංවර කිරීම, හිත පිරිසිදු කිරීම. පින්නතුනි, මෙන්න මේ තුන කොයිතරම් දුරට අපි කුසල චේතනාවක පින් සිතිවිල්ලක තියාගන්න දක්ෂද? මෙන්න මේ පින් සිතිවිල්ලේ මත තමයි, කුසල චේතනාවේ මත තමයි අපේ දිනුව තීරණය වන්නේ. ඒ නිසා අද මේ පින්නතුන් මේ පින් සිටියක් කරගෙන තියෙනව නේද? සින් සිටියක පින් සිටියකක් අද කරගෙන තියෙනවා. පින්නතුනි, ලෝකයේ මේ නගරයට කියන්නේ සින් සිටි කියලානේ. මේ පින්නතුන් දන්නවනේ ලෝකයේ වැඩිපුරම මාරයාට උදව් කරන නගරය මේක. මාරයාගේ පැත්තයට යන්නට, පල්ලෙහාට යන්න අයට උදව් කරන ඉහළම නගරය තමයි ලෝකේ ඔබ ඉන්නේ. ඒ නගරේ ඔබ ඉඳගෙන ඔබ සුගතියට යන්න පුළුවන් ඉහළම කුසලයට තමන්ගේ හිතට ඔබ සාධාරණ ඉෂ්ට කරන වෙලාව. පින්නතුනි, අපේ ජීවිතයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ, අපේ ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට සිතුවිල්ලක් එනකොට, අන්න ඒ සිතුවිල්ල ළඟදී තමන්ගේ හිතට අකුසලයක් නොවන විදියට, හිතට රාගයක්, ద్వේෂයක්, මෝහයක් ඇති නොවන විදියට තමන් හිත පරිස්සම් කරගන්න කොච්චර දක්ෂද කියන කාරණේ මතයි තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට රඳා පවතින්නේ. පින්නතුනි, මේකට ලස්සන උපමාවක් බුදුහාමුදුර දේශනා කළා. ඉබ්බගේ උපමාව අහලා තියෙනවද? සංගතනිකය දැක්වෙන කුම්මෝව අංගානි සකේ කපාලේ සමාදහම් බික්කු මනෝ විතක්කේ කියලා. කුම්ම කියලා කියන්නේ ඉබ්බට. ඉබ්බ කියන සතා දැකලා තියෙනවද මේ පින්නතුන්නේ? ඉබ්බට අවයව කීයක් තියෙනවද? ඉබ්බ කටුවෙන් එළියට අවයව කීයක් දානවද? අවයව කීයද? පහද? හොඳට බලන්න ආයෙ වතාවක්. හය. පොඩි වලිගෙකුත් තියෙනවා. හයක් තියෙනවා. ඒ වලිගේ පොඩි අපේ හිත වගේ. පින්නතුනි, අවයව හයක් තියෙන මේ ඉබ්බා, මේ ඉබ්බා එක්තර අවස්ථාවක ජලාශයක් ළඟ ඉන්නවා. එළියේ ඉන්න, ජලාශයෙන් පිට ඉන්නවා. මේ අවස්ථාවේදී සිවලෙක්, නරියෙක් මේ ඉබ්බව දැක්කා. දැකලා දූවගෙන ආව කොහොම හරි මොහුගේ අවයවයක් කඩාගෙන කන්න කියලා. ඉබ්බ කලින්ම දැක්කා මේ නරියාව තමන්ට හානියක් කරන්න එනවා. ඉබ්බ මොකද කරේ? ඉබ්බ කරේ අවයව හයම කටුව ඇතුළට දාගත්තා. නරියකලේ ඉබ්බගේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා අවයවක් එළියට දායි කියලා. ඉබ්බ නෙවෙයි දැන් මේ. ඉබ්බ අවයව ටික ඔක්කොම ඇතුළේ තියාගෙන හිටියා. ඉතින් සියවල බලාගෙන ඉඳලින්දල බැරිම තැන හුයන්න ගියා. පින්නතුනි, මේ අවයව එළියට දානවා කියලා කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හය තමන් අතීයෙන් ඒ රූප බලනවා නම්, ශබ්ද අහනවා නම්, ගඳ සුවඳ විඳිනවා නම්, රස විඳිනවා නම්, පහස ලබනවා නම්, මෙන්න මේක වගේ පින්නතුනි තමන් බාහිරට විවෘතව සිටීම. බුදුදහමෙන් කියන්නේ නැහැ රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා කියලා. බුදුදහමෙන් කොතනවත් කියන්නේ නැහැ. බුදුදහමෙන් සඳහන් කරනවා නැතේ කාමා යාන චිත්‍රානි ලෝකේ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා, විචිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ හිතේ ඇතිවන සංකල්ප රාගයයි කෙලස් කියලා කියන්නේ. අන්නේ රාගයේ නියු පුද්ගලයාට පීඩාව දෙන්නේ. මේකට තවත් ලස්සන උපමාවක් දැක්වෙනවා. කළු හරකෙකුයි සුදු හරකෙකුයි එකට බැඳලා තියෙන ලණුවකින්. කළු හරකෙකුයි සුදු හරකෙකුයි දෙක එකට බැඳලා තියෙන කඹයකින්. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා අනිත් ස්වාමීන් වහන්සේලගෙන්, මේ කළු හරකට කුමක්ද බන්ධනය, සුදු හරකට කුමක්ද බන්ධනය කියලා. කෙනෙකුට හිතනවා කළු හරක බැඳලා ඉන්නේ, සුදු හරකෙක හරේ නේද? නැත්නම් සුදු හරක බැඳලි ඉන්න කළු හරකගේ කාර්යය නේද කියලා. ඇත්තටම පින්නතුනි බන්ධනය මොකද්ද? කාම්‍යයි බන්ධනය. ඒ නිසා ඇසවත් නෙවෙයි බන්ධනය, රූපයවත් නෙවෙයි බන්ධනය, ඒ දෙක එකට බැඳලා තියෙන සංයෝජනය, ක්ලේශය. කනවත් නෙවෙයි සංයෝජනය, කනට ඇහෙන ශබ්දත් නෙවෙයි සංයෝජනය, ඒ දෙක අතරින් අයෝනසෝ මානසිකාරයෙන් සංයෝජන වශයෙන් ගත්තොත් තමයි තමන්ට දුක එන්නේ, තමන් පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා පිනතුනි බුදුහාමුදුර දේශනා කරන අපි දක්ෂණං අර කටුව ඇතුළට අවයව සංගවාගෙන අවයව ආරක්ෂා කරගත්තු සීවලා වගේ අපටත් කියනවා බුදුහාමුදුරෝ මෙන්න මේ ඉන්ද්‍රිය ටික රැකගන්න කියලා. ඒ ඉන්ද්‍රිය ටික රැකගන්නකොට කෙනෙකුට හිතෙන අනේ මේ නීති දාලා අපිට මේ හරි කරදරයි, කන්නත් නැහැ, බොන්නත් නැහැ, දුවන්නත් නැහැ මෙහෙම කියලා. පිනතුනි කෑම කන්න පුළුවන්, දුවන්න පනින්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ, සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයක් ළඟදිම පිනතුනි අපි නිතරම සිහියෙන් ඉන්නේ. Taman nitharam sihiyen ina anne sihiya huru kirima tamai bhavanawen karanne. Bhavanawen karanne tamange sharirein karana katiyutu nithara sihiyen karaneka. E wageema tamange sitha gana nithara sihiyen sitimai bhavanawa kiyala kiyanne. අන්නේ භාවනා විදි පින්නතුනි අපේ නිතර විසිරීලා යන සිත එක එක අරමුණු වලට යන සිත එක අරමුණක් අපි බැඳලා තියෙනවා. එක අරමුණකට බැඳලා කියන්නේ අපි වැඩ නොකර ඉඳීම නෙවෙයි, අපි වැඩ කරනවා. අපි ගෙදර කෑම බීම සෝදානම් කරන්න පුළුවන්, දරුවන්ගේ වැඩ කරන්න පුළුවන්, පාසල් යනවා වෙන්න පුළුවන්, රැකියාව කරන වෙන්න පුළුවන්, වාහනේ පදවන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි කරනවා, කරන්නේ නැත්තේ නෑ. මේ ධර්මඥානෙ නැති කෙනාටත් වඩා හොඳට අපි ඒව කරනවා. ධර්මඥානෙ නැති කෙනාටත් වඩා අපි අවදියෙන් ඉඳගෙන වැඩ කරනවා. පින්තුනේ ධර්මඥානෙ තියන අය ධර්මඥානෙ නැතියටත් වඩා කෑ ගන්න දවසට වැඩ කරනවා. මේ පින්තුන් දන්නවද? ධර්මඥානෙ නැති කෙනා එක රැකියාවක් නම් කරන්නේ හොඳ ධර්මඥානෙ තියෙන කෙනා රැකියාව දෙකක් කරනවා. ඇයි ඒ දෙකක් කරන්නේ? ලෝභයටද? ඈ දැරි මසුරුකමින්ද? යා රැකියා දෙකක් කරන්නේ ඉක්මනට තමගේ මව් දෙමාපියන්ට යුතුයකම් කරලා, තමගේ දරුවන්ට යුතුයකම් කරලා ඉක්මනටම මිල මුදල් ටිකක් උපයාගෙන මේ දහමෙහි ඉක්මනට හැසිරෙන්න. එයා නාකි වෙලා හැරමිටියෙන් යන කම් මෙයා සල්ලි හම්බ කර කර ඉන්නේ. එයාට ඊට වඩා වටිනව තමගේ ජීවිතය. පින්නතුනි අපිට අපි ඉපදුනේ රැකියාවක් කරන්න නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි ඉපදුනේ රැකියා කරන්න නෙවෙයි. අපි ජීවත් වෙන්නේ රැකියා කරන්න නෙවෙයි. අපි රැකියා කරන්නේ ජීවත් වීම සඳහා. ජීවත් වීම සඳහා රැකියා කරනවා මිසක් රැකියා කිරීම සඳහා අපි ජීවත් වෙනව නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි බොහෝ දිනකට මේක අමතක වෙනවා. බොහෝ දිනෙක ජීවත් වෙන්නේ රැකියා කරන්න. ජීවත් වෙන්නේ දරුවෝ හදන්න. ජීවත් වෙන්නේ දේපළ වැඩි කරන්න. පින්තුනි මේක අපට වැරදිච්ච තැන. ඒ හැමදේම කරන්නේ අපි මේ ජීවිතයේ පහසුවක් සඳහා. නමුත් අපට ඊට වඩා ජීවිතයේ පරමාර්ථයක් තියෙනවා. මරණාසන්න මොහොත ලඟ වුණාට පස්සේ බලන්න පින්තුනි. අපට දරුවෝ 10 දෙනෙක් ඉන්න පුළුවන්, ඉහළම රැකියා කරන මහාචාර්යවරු 10 දෙනෙක් ඉන්න පුළුවන්. ඒ දරුවන් 10 දෙනාට පුළුවන් ද අපිව මරණයෙන් ගලවන්න? ඒ දරුවන් 10 දෙනාට පුළුවන් ද අපිව සුගතියට යවන්න? පින්තුනි කරන්න බෑ. අපට දැඩි රෝගයක් ඇති වෙලා තිබෙද්දී අපි තුමේ දරුවෝ 10 දෙනාම වෛද්‍ය විද්‍යාවේ යන මහාචාර්යවරු කියලා. ඒ වුණත් පින්තුනි දරුවන්ට ඒ රෝගයෙන් අපව නිදහස් කරන්න බෑ. අන්න ඒ ස්වභාවය මත පින්තුනි අපට රැකවරණය පිණිස තියෙන මේ සද්ධර්ම විතරයි. ඒ නිසා බුදුහාමුදුර දේශනා කළා අත්තදීපා විහෙරත භික්ඛවේ අත්තසරණ න අඤ්ඤසරණ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ න අඤ්ඤසරණ කියලා. මහණෙනි ඔබට සිතම තමන්ගේ සිතම තමන්ම තමාව පිළිසරණ කර ඉන්න. තමන්ම තම ධර්මයේම මේ සද්ධර්මයේම පිළිසරණ කොට වාසය කරන්න. ඒ සද්ධර්මයේ දිවින කොට වාසය කරන්න කියලා බුදුහාමුදුර දේශනා කළා. අන්න ඒ යන ගමන් මගේදී පින්නතුනි මේ අපේ විසිරලා යන සිත හැම මොහොතක් පාසාම අරමුණක් කරා විසිරලා යන සිත බුදුහාමුදුර අපට දේශනා කරනවා එක කුසල අරමුණකට නිතරම ගන්න. සති නිමිත්ත නිතරම තියාගන්න. සිහිය නැමැති අරමුණක නිතර තියාගන්න. මේකටත් ලස්සන උපමාවක් තියෙනවා. දැන් අපි උපමා කීපයක් කිව්වයි මතක තියාගන්න ඕනේ. එකක් අපි කිව්වා ඉබ්බගේ උපමාව අපි කිව්වා. ඊළඟට හා සුදු හරකය කළු හරකය කතා කිව්වා. තවත් ඒ වගේම කතාවක් තියෙනවා. පින්නතුනේ බුදුහාමර සඳහන් කරනවා සත්තු 6 දෙනෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනා මතක තියාගන්නේ. එකෙනෙක් තමයි වඳුරා. අනිසකා තමයි සිවලා. ඊළඟට බල්ලා. ඊළඟට පක්ෂියා. හාත් පියා මෙන්න සතා කුරුල්ලා. ඊළඟට කිඹුලා. ඊළඟට නයා. සතු 6 දෙනා මතකද? පළවෙනි සතා මොකද්ද? වඳුරා, සිවලා, බල්ලා, පක්ෂියා, කුරුල්ලා, කිඹුලා, නයා. මෙන්න මේ සත්තු 6 දෙනා එකට අරගෙන ඒ සත්තු 6 දෙනාගේ පිටපස්සේ කොටස් එකට ගැට ගහනවා. ගැට ගහලා මේ සත්තු 6 දෙනා අතාරිනවා. එකට හදෙන් ගැට ගහලා මේ සත්තු 6 දෙනාම වලිග ටික අරගෙන සත්තු 6 දෙනා අතාරිනවා. අතාරියට පස්සේ මොකද වෙන්නේ? ඒ සත්තු 6 දෙනාගෙන් වැඩිපුරම ශක්තිමත් වඳුරා නම් වඳුර මොකද කරන්නේ? අනේ සත්තු 6 දෙනා මැදගෙන ගහකට යන්න බලනවා. ඒ වගේම ඒ සත්තු 6 දෙනාගෙන් වැඩිපුරම ශක්තිමත් නරියා නම් සිවලා නම් ඔව් කැලේට අනේ සත්තු 5 දෙනා මැදගෙන යන්න බලනවා. ඒ සත්තු 6 දෙනාගෙන් වැඩිපුරම ශක්තිමත් බල්ලා නම් බල්ල මොකද කරන්නේ? ශක්තිමත් බල්ලෝ ඉන්නවා. ශක්තිමත්ම බල්ලා නම් බල්ල මොකද කරන්නේ? අනිත් 5 දෙනා මැදගෙන කොහෙටද යන්නේ? ගමට යනවා. බල්ල නිතරම ගමක් ඇසුරු කරගෙන නිවසක් ඇසුරු කරගෙන ජීවත් නොහො ගම පැත්තට යනවා. ඒ වගේම කුරුල්ලා නම් රාජාලියෙක් වගේ කුරුල්ලෙක් නම් මේ අතර බැඳලා ඉන්නේ. කොහොම මොකද කරන්නේ? අනිත් සත්තු ටික ඔක්කොම මැදගෙන ඉගිලෙන්න බලනවා. මේ සත්තු 6 දෙනාගෙන් ප්‍රබලම සතා කිඹුලා නම් කිඹුලා මොකද කරන්නේ? කිඹුලා අර සත්තු 6 දෙනා මැදගෙන ළඟම තියෙන වතුරකට යන්න බලනවා. මේ සත්තු 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා නයා නම් නයා මොකද කරන්නේ? නයා අනිත් සත්තු ටික ඔක්කොම මැදගෙන මහසකට යන්න උත්සාහ කරනවා. මේ සත්තු 6 දෙනාට උපමා කළේ කවුද? අපේ ඇස කන නාස ආදී ඉන්ද්‍රියන් 6. පින්නතුනි මේ ඉන්ද්‍රියන් 6න් ඇස සමහර වෙලාවදී ප්‍රබලයි. ඇසක රූපයක් දකිනකොට ඒ දකින රූපයෙන් අපි මුලා වුණා නම් අපිට ඉන්න තැනවත් මතක නැහැ. අනිත් ඉන්ද්‍රියන් ටික ඔක්කොම පාලනය කළා. අර රූපේ පැත්තට අපි වැදගෙන යනවා. අපි ඒ වෙලාවේ දකින්නේ අහන්නේ ශබ්දයක් නම් කැමැතිම ශබ්දයක් නම් ඒක ඇත්තමිට ක්‍රිකට් මැච් එකක් වෙන්න පුළුවන්. සින්දුවක් වෙන්න පුළුවන්, විනෝදාංශ කතාවක් වෙන්න පුළුවන්. අපි ඒ දේ නම් අහගෙන ඉන්නේ. අපි අනිත් ඉන්ද්‍රියන් ටික ඔක්කොම ඇදගෙන මේ පැත්තට යනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතේම අපි තේරුම් ගන්න අවස්ථාවක්. බුදුහාමුදුර සඳහන් කරනවා මෙන්න මේ තැනින් තැන දුවන සතුන් 6 දෙනා එක කණුවක එක ඉන්නක බඳින්න කියලා. මොකද්ද මේ ඉන්න? මොකද්ද මේ කනුව? මෙන්න මේක තමයි සම්මා සතිය සති නිමිත්ත කියලා කියන්නේ. නිතරම සිහිය නැමැති කනුවේ මෙන්න මේ ඉන්ද්‍රියන් 6 නිතර බැඳලා තියන්නේ. එහෙම බැඳලා තිබ්බහට පස්සේ මොකද්ද වෙන්නේ? අර කනුවේ සත්තු 6 දෙන බැඳිට පස්සේ ඒ කනුව ළඟම සතු ටික දුවල දුවල වෙහෙසටපත් වෙලා කනුව ළඟම වැටෙනවා වගේ අපේ හිත නිතරම අරමුණු කරා දුවමින් තියෙන මේ සිතේ ස්වභාවය ටිකෙන් ටික තැම්පත් වෙලා හිත නිතරම යමක් කරනකොට සිහියෙන් කරන්න හුරු වෙනවා. අන්න ඒ සිහියෙන් කරන්න හුරු වෙනකොට පින්නතුනේ ඒ තැනැත්තාගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය අපට දැක ගන්න පුළුවන්. මොකද ඒ තැනැත්තාගේ ජීවිතයේ පරිවර්තනය. ඒ තැනැත්තා පච්චවෙක්කිත්වා කායේන කම්මංකාතබ්බං. ඒ තැනැත්තා ශරීරයෙන් යමක් කරනකොට හොඳට කල්පනා කරලා තමයි ඒක නා කරන්නේ. පච්චවෙක්කිත්වා වාචාය කම්මංකාතබ්බං. ඒ තැනැත්තා වචනෙන් යමක් කතා යා වචන හුඟා කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. වේගවත් කතිකෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම තැනදීම එයා සිහියෙන් කරන්නේ. ඒ වගේම එයාගේ වචනය පිනතුණි හුඟක් බර වැඩි වෙනවා. වචනේ වටිනාකම වැඩි වෙනවා. පිනතුණි සම්මා දිටිය නැති වුණොත් සම්මා සතිය නැති වුණොත් අපේ වචන එච්චර වටින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? හිතට එන හැම එකක්ම එළියට දානවා. ඒ වචන බොහෝ දේවල් එච්චර වටින්නේ නැහැ. නමුත් පිනතුණි සම්මා දිට්ඨිය පෙරට කොට සම්මා සතියෙන් යම් කිසි කෙනෙක් වචන කතා කරනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතේ හුඟක් වටිනවා. ඒ තැනැත්තාගේ ශරීරයේ තන ලස්සන නැති වෙන්න පුළුවන්. නමුත් යාගේ හිත හරියම ලස්සනයි. ඒ නිසා යා පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං. යා නිතර හිතල තමයි හිතෙන් හිතට සිතුවිලි ගන්නෙ. බුදුහාමරෙන් කාලේ හිටිය මොගරාජ කියලා හාමුදුරු කෙනෙක්. මේ මොගරාජ කියන හාමුදුරු කියනවා මගේ රූපය නම් එච්චර ලස්සන නැහැ. නමුත් මගේ හිත නම් හරියම ලස්සනයි කියලා. මේ රහතන් වහන්සේ කෙනෙක්. මොගරාජ කියන හාමුදුරු උන්වහන්සේ රහත් වුණාට පස්සේ කියනවා මගේ ශරීරය නම් එච්චර ලස්සන නැහැ. නමුත් මගේ හිත නම් හරියම ලස්සනයි කියලා. එනිසා පිනතුනේ තමන්ගේ හිතට සාධාරණීෂ්ඨ කරන්න ඕන. හිත මිතුරු වෙන්නට ඕන. හිත මිතුර කොහෙද ඉන්නේ? අපි හිත මිතුරන් හොයාගෙන යනෝනේ නේද? විවේක ලැබුණාමනේ. සතපුම් ගණන් යනෝනේ නේද? විවේක දවස් නිවාඩු අරගෙන නේ හිත මිතුරන් හොයාගෙන නේ. හිතට මිතුරු කෙනා කොහෙද ඉන්නේ? හිත මිතුරා කියන්නේ පින්නතුනි සතිය සිහිය. තමන්ගේ හිතට සිහිය එකතු කරවමින් තමයි තමන්ට හිත මිතුරා වෙන්නේ. නැත්තම් අද අපි දකින යන හිත මිතුරන් එක දෙයක් කළා එක වචනයක් කිව්ව ගමන් අපේ හිත රිදෙනවා. එහෙම වුණොත් එයා හිත මිතුරෙද්ද? එයා හිතට මිතුරු නෑ. වෙනතුනි බාහිර හිත මිතුරන් නෑ. සැබෑ හිත මිතුරා වෙන්නේ තමන්ගේ සිහිය. තමන්ගේ හිතට සම්මා සතිය සිහිය සති නිමිත් එකතු කරොත් තමයි එදාට තමයි වෙනතුනි තමන්ට සැබෑ මිතුරා ඉන්නේ. ඒ මිතුරත් එක්ක තමයි හැම වෙලාවෙම ඉන්නේ. ඒ මිතුරත් එක්ක තමයි තමන් නිදියන්නේ. නිින්දෙදි පේන්නේ හොඳ දේවල්, හොඳ සිහින. තමන් මෞදෙමාපියන සලකපු හැටි, පින්කම් කරපු හැටි, දන් දීපු හැටි, සිල් රැකපු හැටි, රුවන්වැලේ සෑ වන්දනා කරපු හැටි, සිරිපාද ගියපු ඒවා. වෙනතුනි හීනෙදිත් මේවා පේන්නේ. හීනෙදිත් මේ හිත මිතුරා තමන්ගේ ළඟ ඉඳගෙන තමන්ට දක්වන්න පුළුවන් ඉහළම සාධාරණය. ඉහළම යුතුකම් ඉටු කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි අද ඇතැම්මිට හිතාගෙන ඉන්නේ තමන්ට මිතුරා කියලා තමන්ගේ ශරීරය නේද? තමන් පරිහරණය කරන ශරීරය තමයි තමන්ට ලොකුම මිතුරා කියලා අද අපි හිතන් ඉන්නේ. වෙනතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ශරීරයට උපමාවක් දේශනා කළා. මේ ශරීරය කියන්නේ වෙනතුනි සර්පයෙකුට උපමා කළා තියෙනවා. මේ ශරීරය ගැන අපිට මහා දුකක් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. අපට ලෙඩ දුක් දෙනවා, නොයෙක් විදිය ආබාධ දෙනවා, අපහසුතා දෙනවා, වයසට යනවා. ඒ වගේම අන්තිමේදී ලොකු වේදනාවක් දීලා අපිට මේක අහිමි කරනවා. මේ අද අපට පේන අපි පරිහරණය කරන ශරීරයේ ස්වභාවය මේක. අන්න එහෙම වෙද්දිත් පින්නතුනි තමන්ට මේ ඉන්න හිත මිතුරා තමන්ගේ හිත සතිමත් බවත් එක්ක එකතු වෙච්ච තමන්ගේ සිත තමන්ට අර සියලුම දුක් පීඩා වලින් තමන්ව නිදහස් කරනවා. මෙන්න මේ හිත මිතුරු බව, හිතට සතිමත් බව ටිකෙන් ටික වැඩි කිරීමයි පින්නතුනේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපි පින්නතුන අවුරුදු ගාණක් ජීවත් වුණාට පස්සේ අපි මේ විදිහට ටිකෙන් ටික ගත කළා. අපි ටිකෙන් ටික වයසට යනකොට මොකද වෙන්නේ? අපිව ළඟින් මාස්ටරේ කරපු අපේ මව් දෙමාපියන් ඒ වරට මිය ගිහිල්ලා. අපි ළඟින් මාස්ටරේ කරපු හොඳම යාළුව දුර ප්‍රදේශ වලට ගිහිල්ලා සමහර අය ලෙඩ වෙලා සමහර අය මරණයටපත් වෙලා. අපි බොහොම ආදරෙන් හදපු අපේ දරුවන් විවාහ වෙලා ඈතට ගිහිල්ලා. අපි හුඟක් ආසාවෙන් හදපු ලස්සනට තියාගත්තු අපේ ශරීරය හුඟක් වයසට ගිහිල්ලා. අපි හුඟක් ආසා කරපු අපේ දත් ටිකේ විට ඇතැම් විට පරණ වෙලා අපි අලුත් දත් දාලා. අපි හුඟක් ආඩම්බර වෙච්ච අපේ කොණ්ඩය ටිකෙන් ටික වෙනස් වෙලා, කොණ්ඩේ හුඟක් සුදු වෙලා, නැත්තම් සුදු වෙච්ච කොණ්ඩය ආයි පාරක් කළු බලලා. අපි හුඟක් ලස්සනට හිටිය අපේ ශරීරයේ ටිකෙන් ටික දුර්වල වෙලා පින්නොතුනේ අපි තනි වෙලා. අපි හොඳට දුවන්න පනින්න දැස්සව හොඳ ශක්තිමත් ශරීරයක් තිබිච්ච අපි ඇතැම් විට විනාඩි කිහිපයක් වාඩි වෙලවත් ඉන්න බැරි තරමට අපේ ශරීරය දුර්වල වෙලා. පින්නතින අපි කැමති වුණත් නොවුණත් මේක තමයි යථාර්ථය. මෙන්න මේ ජීවිත යථාර්ථයේ හමුවේ ඇතිවන දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්න අපි කැමති නම් පින්නතුනේ අප විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි අපේ මේ හිතට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය, උපරිම සාධාරණය, උපරිම යුතුකම අපි ඉෂ්ට කිරීම. අන්න ඒ යුතුකම ඉටු කිරීමේදී පින්නතුනේ ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ හිත විසිරලා තියෙන සිත එක කුසල අරමුණක යලි යලි පුරුදු පුහුණු කිරීම. ඒවට තමයි භාවනා කමඨහන් කියලා තියෙන්නේ. බුදුදහමේ වගේ ප්‍රධාන භාවනා කමඨහන් කීයක් තියෙනවද? භාවනා කමඨහන් 40ක් තියෙනවා. අපි ඒවට කියනවා සම 40 කර්මස්ථාන කියලා. දස අනුස්සති, දස අසුබ, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, ආහාරය පටික්කුල මනසිකාරය, ඒ වගේම සතර අරූප ධ්‍යාන කියලා මේ වගේ භාවනා කමඨාන 40ක් තියෙනවා. අන්න ඒ භාවනා ක්‍රම 40න් පින්නතුනේ භාවනා ක්‍රම 39කින්ම කරන්නේ අලුත් කුසල චේතනා ඇති කරලා හිතේ ඇතිවන අකුසල චේතනා යටපත් කිරීම කරනවා. විතර්ක වලින් විතර්ක යටපත් කරනවා. භාවනා කමඨහන් 39කින්ම කරන්නේ ඒක. නමුත් එක භාවනා කමඨහනක් තියෙනවා අලුතෙන් සිතුවිලි නොයන විදියට සිත පුරුදු පුහුණු කරන ක්‍රමයක්. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? ඒකට කියනවා ආනාපානසති කියලා. ආනාපානසති භාවනාවෙන් කරන්නේ සිතට අලුතෙන් යමක් නොසිතා හිතේ සිහියම දිනු කිරීම සඳහා කරන වැඩපිළිවෙලක්. අනිත් භාවනා කමඨහනින් වලින් කරන්නේ බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, දන් දීම පිළිබඳව අනුස්සතිය බලන භාවනාවාදී භාවනා තියෙනවා. මේ භාවනාවෙන් කරන්නේ කුසල චේතනාව වැඩි වේලාවක් කුසල චේතනාව හිත පවත්වාගෙන ඒත් එක සිත පුහුණු කිරීම. පින්නතුනේ ඇයි අප මේ විදියට සිත භාවනා ක්‍රමයක් අනුව පුරුදු පුහුණු කළ යුත්තේ? ඇයි අපි මෙහෙම සිත පුරුදු පුහුණු කරන්නට ඕන? පින්නතුනේ ඒකට හේතුව තමයි අපට හිතට නිතරම චිත්ත පීඩා එනවා. අනිත්‍ය ගැන අමනාප වෙනවා, රාග සිතිවිලි එනවා, ඊර්ෂ්‍යා වෙනවා. අපි වැඩපල කරමින් හිටියත් අපි ඇතැම් විට හිතන රැකියාවක් කරමින් ඉන්නවා කියලා නේද? රැකියාවක් කරමින් තමයි ඉන්න ගමන් කීයේ දෙයක් ගැන හිතනවද නේ? ඇතැම් විට කෑම ටික උයනවා. කෑම ටික උයන ගමන් කීයේ දෙයක් ගැන නම් හිතනවද නේ? දරුවෝ පෝෂණය කළා මම්මගේ දරුවෝ හදනවා කියලා අපි කරන්නේ නේද? දරුවෝ හදනවා කියලා දරුවෝ ගැන හිතන්නේ කොච්චර සල්ප වේලාවද නේ? ලෝකේ හැම දෙයක්ම ගැනම හිත හිත නේද? බැනපු අය ගැනත් හිතලා පිරිහිට දේශපාලඥයෝ ගැනත් කතා කර කර නේද? මේ ඔක්කොම කර කර තමයි අපි අපේ මේ සිතින් අපි මේ වැඩ ගන්නෙ. පින්නතුනේ භාවනාවකට හිත හුරු කිරීම කියලා කරන්නේ. මේ එදිනෙදා කරන වැඩ සිහියෙන් කරන ගමන් ඒ වැඩෙත් එක්කම කුසල සිතුවිල්ලක හිත යටින් දිවීම. දැන් බලන්න පිනොතින අපි බුද්ධ වන්දනා කරනකොට ගාථා ටික කියනවා කියමු. දැන් කටින් පිට වෙන්නේ වන්දනා ගාථා ටිකනේ. ඒ වන්දනා ගාථා ටික කටින් පිට වෙන ගමන් අපි මොනවද හිතන්නේ දැන් මෙතන? වෙන දෙයක් ගැන නෙනේ. කී දෙනෙකුට නම් විතරක්ද හරියටම මේ ගාථාවල සිත පිහිටුවල ගාථාවල අර්ථයට හිත යන්නේ? ගාථා කියනකොට වන්දනා කරනකොට එහෙමනම් පිනොතින අනිත් දේවල් ගැන කියනකොට අමුතෙන් කියන දෙයක් නැහැ නේ. වාහන පදවද්දී ඇවිදිද්දී ව්‍යායාම කරද්දී රැකියාවල කරද්දී කෑම බීම සූදානම් කරද්දී පාසල් යද්දී අපේ හිතට කොයි තරම්නම් අපිරිසිදු සිතුවිලි හිත කිලුට කරන සිතුවිලි අපට එනවද? පින්නතුනේ භාවනාවෙන් හුරු වෙච්ච සිතකින් කරන්නේ මෙන්න මේ වැඩ කරන අතරේදී තමන් කඩේට යන කෙනෙක් වෙන්න පුළුවන්, වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන්. භාවනාවත් වඩමින් අපි මේ හැම වැඩක්ම අපි කරනවා. දරුවනුත් පෝෂණය කරනවා අපි. දරුවන්ගේ ලස්සන බල බල දරුවෝ දෙස විතරක් බලාගෙන අපි ඉන්නේ නැහැ. දරුවන්ගේ දියුණුව විතරක් අපි බල බල ඉන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි දරුවෝ ඉක්මනට ලොකු කරන්න හුඟක් මහන්සි වෙනවා නේද? දරුවෝ දන ගන්නකොට ඉක්මනට ඇවිදින්න ඇවිද්දවන්න බලනවා. ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳලාම ඉස්කෝලේට බාර දෙන්න බලනෝනේ. අකුරක් හරි උගන්වන්න බලනවා අනිත් අල්ලපු ගෙදර දරුවට වඩා. ඊට පස්සේ පාසල් වලට දාන්න, විශ්වවිද්‍යාලේ යවන්න, විවාහ කළ දෙන්න. දරුවන්ගේ ලස්සන ටික ටික දරුවෝ ලස්සන වෙනවා බල බල අපි ඉන්නවා හරිම ආසාවෙන්. දරුවන්ගේ යුතුයකම් ටික කරනවා කියලා අපි කරනවා. පින්නතුනි මේව කළ ඉවර වෙලා කණ්ණාඩි ළඟට ගියාම තමන්ට මොකද වෙලා තියෙන්නේ? තමන් වයසට ගිහිල්ලා. තමන්ගේ හොඳම කාලය, වටිනාම කාලය නිකරුණේම වැයවිලා ගිහිල්ලා පින්නතුනි. තමන් දරුව හැදුවත් නැතුණත් වයස යනවා ඒක නොගිහිල්ලෙන්නේ නැහැ. නමුත් පින්නතුනි මේ වැඩ ටික කරද්දී මේ යුතුයකම් ටික අපි උපරිම හොඳට කරන්නට ඕනේ. ඒව නොකරන නෙමෙයි මේ කියන්නේ. ඒව කරන ගමන් ඊට වඩා පින්නතුනි විශ්වාසය තියන්න තමගේ මානසික දියුණුව ගැන. මේ මානසික දියුණුවයි තමන්ට සැබෑ රැකවරණේ තියෙන්නේ. මේ මානසික දියුණුව නිසා තමයි තමන්ට මේ සුගතියට අද වාසනාවන්ත උපතක් ලබා දුන්නේ. ඒ වාසනාවන්ත බව නිසාම තමයි ඔබට වාසනාවන්ත දරුවන් මෞදේමසයන් ලැබුණේ. අන්න ඒ බව ඉදිරියට දියුණු කරගන්න නම් ඔබ දරුවන් හදද්දි හෝ වේවා, රැකිරක්ෂා කරද්දි හෝ වේවා, රට ජාතිය වෙනුවෙන් යුතුයකම් කරද්දි හෝ වේවා, කිසිවිටකත් තමන්ගේ හිත පිරිහවා ගන්න එපා. තමන්ගේ හිත දුර්වල කරගත යුතු නෑ. අපි මේ හැම දෙයක්ම කරන ගමන් දිනපතාම මොහොතක් පාසාම පින්නතුනේ තමන්ගේ සිත දිනු වෙන වැඩක තමන්ගේ දෙනට ඕන. අන්න එහෙම වෙච්ච කෙනා පින්නතුනේ අනිත්‍යයට දොස් කියන්නේ කවදාවත්. දැන් අපි නිතර අනිත්‍යයට දොස් කියනෝනේ නේ. බලන්න මං අරයා වෙනුවෙන් මෙහෙම කළා, මෙහෙම කළා, එහෙම කළා, තකේ කරුණා, මං කිව්ව දේ ඇහුවේ නැහැ කියේ කියා අපි අනිත්‍යයට බනිනෝනේ. පින්නතුනේ ඇයි මෙහෙම බනින්නේ අපි? මෙහෙම බනින්නේ තමන්ට වැඩක් කරගතු නැති අය. තමන්ට වැඩක් කරගත්තු කෙනෙක් කවදාවත් එහෙම බනිනවද? කවදාවත් දොස් කියන්නේ නැහැ පින්නතුනි. මේ පින්නතුන් දන්නවා බිම්බිසාර රජතුමාගේ චරිතය. බිම්බිසාර රජතුමාට මොකක් දුන්නේ? බිම්බිසාර රජතුමාට තමන්ගේ පුතා විසින්ම ඝාතනය කළා. තමන්ගේ පුතාව තමන් ඝාතනය කරන බව බිම්බිසාර රජතුමා දැනගත්තේ කොයි අවස්ථාවේද? ඉපදෙච්ච දවසේද? ඉපදෙන්න කලින් මව් කුසේ පිළිසඳ ගත්ත කාලෙම දැනගත්තා. නක්ෂාත්‍ර කරුවන්ගෙන් දැනගත්තා. එහෙම දැනගත්තු රජතුමා වෙන කෙනෙක් නම්, සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙක් නම් ඒ දරුවට බිහි වෙනවත් අවස්ථාවක් දෙන්නේ නැහැ එහෙනම්. බිහි වුණත් ඇතැම් විට කුඩා කාලේ මේ ජීවිතේට හානියක් කරන. නමුත් ඒ බව දැනගෙනත් ඉතාම සෙනෙහසින් බිම්බිසාර රජතුමා මේ දරුවා පෝෂණය කළා. ඒ දරුවාට ලබා දෙන්න පුළුවන් උපරිම ධනය තමන්ගේ රාජධානියම දුන්නා. මුළු මගධයම, මගධය කියන්නේ මුළු මහා ಭಾರತයේ කොටස් හතරකට බෙදලා එක කොටසක් තමයි මගධය කියලා කියන්නේ. මහා ජනපද වලින් එකක්. මගධාධිපති තමයි බිම්බිසාර රජතුමා කියලා කියන්නේ. ඒ මගදියක් දුන්නා. එහෙම දීපු පුතෙක් තමයි මේ තමන්ගේ පිය රජතුමා ඝාතනය කළේ. පින්නතුනි රජතුමා කලකිරුණද? රජතුමා බැන්නද මෙච්චර සලකලා මට මෙහෙමද කරන්න කියලා? රජතුමා කලකිරුණේ නැහැ. රජතුමා ධර්මය ගැන, කර්මය ගැන අවබෝධ කරගෙන ඉතාම උපේක්ෂාසහගතව හිටියා. ඇයි එහෙම ඇති උනේ? එහෙම අවබෝධයක් කොමකින්ද ඇති උනේ? ඒ ශක්තිය ලැබුණේ කොහොමද? ඒ ශක්තිය ලැබුණේ ධර්මයෙන්. පින්නතුනි බුදුහාමුදුරුවෝ, අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන කලින් ගිහිගෙන ඉක්මලා අර පිණ්ඩපාත යන වෙලාවේදී බුදු වෙන කලින් කොසරයතුමාගේ ජනපදයට පිණ්ඩපාත වැඩියා. ඒ පිණ්ඩපාතේ වැඩම කරපු අවස්ථාවේදී රජතුමා ඉල්ලීමක් කළා. මොකද ඉල්ලීම? ඒ තමයි ඔබ මාත් එක්ක මේ රාජ්‍ය කරන්න, මම මගේ රාජ්‍යයෙන් භාගයක්ම දෙන්නම් කියලා. දැන් කොසර රට කියන්නේ කිඹුලත්පුරය කියලා කියන්නේ ඉතාම පොඩි රාජධානියක්. කිඹුලත්පුර වෙලෙක කෝසලයේ කියන මහා ජනපදයේ තිබෙච්ච කුඩා ජනපදයක්. නමුත් මගධය කියන්නේ මහා ජනපදයක්. එතකොට මේ මහා ජනපදයෙන් භාගයක්ම ගන්න කියලා කොසර රජතුමා බිම්බිසාර රජතුමා ආරාධනා කරා මේ සිද්ධාර්ථ තාපසතුමාට. නමුත් සිද්ධාර්ථ තාපසතුමා ඒක බාරගත්තේ නැහැ. ඊට පස්සේ කිව්වා, එහෙනම් ඔබ වහන්සේ බුදු වෙලා බුදුනාට පස්සේ ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? බුදු වෙලා පළමුවෙම මගේ රාජධානියට වඩින්න කියලා. පින්නතුනේ බුදුහාමරේ කාමත අමතක කළේ නැහැ. බුදුහාමඳුර බුදු වෙලා තමන්ගේ මව්පියන් හින්න කිඹුල්ලත් පුරයට යන කලින් කොහෙටද ගියේ? බිම්සරයතුමා හිටිය මගදේට ගියේ. ඒ විතරක් නෙවෙයි, බුදුහාමඳුරගේ ඥාතීන් වෙච්ච ශාක්‍ය වංශිකයන් කිඹුල්ලත නිග්‍රෝධාරාමයේ පූජා කරන්න කලින් බිම්සරයතුමා මොකද පූජා කළේ? මොකද බිම්සරයතුමා කරපු ආරාම පූජාව? බොහොම හොඳයි. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වේණුව ආරාමයේ පූජා කළා. ඒ පූජා කළා පස්සේ බණ අහලා රජතුමා සෝවන් වුණා. ඒ සෝවන් වෙච්ච රජතුමා තමයි පින්නතුනි මේ සියලුම අභියෝග වලට නොසලී මුහුණ දෙන්න පුළුවන් දේ ශක්තියක් ඇති කරගත්තේ. මේ ශක්තිය පින්නතුනි ධර්මය තුලින් පමණයි අපට ලැබෙන්නේ. එනිසා ඒ යන ගමන් මාගේදී පින්නතුනි සිතෙහි සතිමත් බව සම්මා සතිය දිනු කිරීම, අර සත්තු හය දෙනා වලිග ගැට ගහපු සත්තු හය දෙනා එක කණුවක බඳින්න වගේ අපේ හිත නිතරම සති නිමිත්තක භාවනා කමටහනක අපේ සිත නිතරම පිනතුනේ අපි යොදවන්නට ඕන. අන්න ඒ සඳහා අපි ටික වේලාවක් පුහුණු වෙන අවස්ථාවක් අපි ඉදිරියට භාවනා පිළිබඳව තවත් කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ පින්නතුන්ට විවේක ගන්න හැම යන්න ඕන නම්, රෙස්ට් රූම් එකට හැම යන්න අවශ්‍ය පින්නතුන් ඉන්නවා නම්, මේ ධර්ම දේශනා කරන අතරේදීම අනිත්‍යට බාධාක් නොවන විදිහට යන්නට පුළුවන්. වතුර හැම බොන්න අවශ්‍ය පින්නතුන් ගිහිල්ලා වතුර හැම බීලෙන්න, ඒක බාධාක් නෙවෙයි, අනිත්‍යට බාධා නොවන විදිහට අපි මේ වැඩසටහන ඉදිරියට දිගටම කරගෙන යනවා. හොඳයි පින්නතුනි, අපි මේ අවස්ථාවේදී ටික වේලාවක් අපට හුරු පුරුදු භාවනාවක් අපි යෙදෙනටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ පින්නතුන් සමන්ට පහසු ඉරියව්වකින් වාඩි වෙලා සූදානම් වෙන්න. වාඩි වෙලාම ඉඳලා අමාරු පින්නතුන් ඉන්නවා නම් ඉන්න තැනම ටික වේලාවක් හිටගන්න. හිතගෙන අනිත්‍යයට බාධාක් නොවන විදිහට නැවත වාඩි වෙන්න. හේතු වෙන ගතිය හැකිතා කඩු කරන්න පුළුවන් නම් හොඳයි. Taman bittiyak ළඟ හිටියත් කමන්නේ. හේතු නොවින්න පින්න පුළුවන් පින්නතුන් හැකිතා හේතු නොවින්න බලන්න. ඒක තමයි Tamanගේ ශරීරයට ඇත්තටම ආදරය නම් ශරීරය ටිකක් මට්ටු කරන්නත් එක ඉන්න. මොකද පින්නතුනි බුදුහාමරන් කාලේ හිටියේ සමහර අවුරුදු 70 විදි මහාන වෙච්ච අය. අප්‍රමාදීව භාවනා කළා. 80 මහාන වෙච්ච අය හිටියා. අවුරුදු 100 මහාන වෙච්ච අය හිටියා. පින්නතුනි අවුරුදු 120 මහාන වෙච්ච අය හිටියා. ඒක අමතක කරන්න එපා. සෝනා මෙහෙණිය රාධාහාමුදුරුව අවුරුදු 120 දී මහණ වෙලා සක්මන් කළා, නිදි වරාගෙන භාවනා කරලා රහත් වෙච්ච අය. මම හිතන අවුරුදු 120 අය නෑනේ කවුරුත් මෙතනනේ. ඔය ඊට වඩා අඩු අයනේ. හොඳයි පින්නතුනි, අපි ටික වේලාවක් අපිට නිතර හුරු පුරුදු සරල භාවනාවක් අපි යෙදෙමු. මෛත්‍රී භාවනාව. පින්නතුනි, මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මුලින් අප අපටත් තමන්ටත් මෛත්‍රී වඩමින්, ඊනපසු තමන් වටා ඉන්න අනිත් අයටත් යහපත වේවා කියන ප්‍රාර්ථනාවයි මෛත්‍රී භාවනාවෙන් අපි කරන්නේ. පින්නතුනි, ඇයි අපි මෛත්‍රී භාවනාව වඩන්නට ඕන? මෛත්‍රී භාවනාව වඩන්නේ අපි එකාතකින් හිත එකඟ කිරීමේ භාවනා කමඨහනක් විදියට. අනිත් අතින් පින්නතුනි, අපට එදිනෙදා ජීවිතයේ චිත්ත පීඩා ඇතිවන්නේ බොහෝ විට කුමක් නිසාද? හිතේ අමනාපය නිසා, ద్వේෂය නිසා. එදිනෙදා ජීවිතයේ බලන්න හොඳට කල්පනා කළ 150ක්ම අපට හිතට පීඩා ඇතිවන්නේ අනිත්‍යයේ වැරදි අඩුපාඩුකම් වලදී, අනිත්‍යයේ අසංවරකම් වලදී, අනිත්‍යය කියන තමන් අකමැති දේවල් වලදී. පින්නතුනි, මෛත්‍රී භාවනාව තමන්ට ටිකෙන් ටික දිනු කරන්න පුළුවන් නම් ඒකේ ඉහෙළම දිනුවක් ගැන කරණීයමෙත සූත්‍රය දැක්වෙන කොහොමද? යම් කිසි කෙනෙක් දකිනකොටම එක විටම ශනිකව හැඟීමක් ඇති වෙනවා. මේ දකින්නේ තමන්ගේ එකම දුව, එකම පුතා කියන හැඟීමෙන් බලන ඇසක් තමන්ට හිමි වෙනවා. පින්නතුනි, ඒ හැඟීමෙන් අපි කටයුතු කරනවා නම් අපිට අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී හිතේ අමාරු ඇති වෙනවද? හිතරිදින් ඇති වෙනවද? කොයිතරම් දුරට පින්නතුනි අපි අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී අපි සමාව දෙන සූදානම්ද? කොයිතරම් නම් අපි අනිත්‍යයේ දිනු වෙනකොට, අනිත්‍යයේ සාර්ථක වෙනකොට අපි සතුටු වෙනවද? කොයිතරම් නම් අපි අනිත්‍යයේ දුකටපත් වෙනකොට අපි එයට උදව් කරන්න සූදානම්ද? දැන් අපි උදව් කරන්නේ, දැන් අපි සතුටු වෙන්නේ අපේ දරුවෝ ගැන විතරයි. නමුත් පින්වතුනි, මේ සසරෙන ගමනේදී බුදුහාඳුරු දේශනා කළා අපට මව දෙමව්පියන් වෙච්ච, දුව දරුවන් වෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ කියලා. ඇතැම් විට තමන්ගේ දරුවා, තමන්ගේ ළඟ ඉන්න දරුවා, තමන්ට දරුවා වෙලා තියෙන ඇතැම් විට ආත්ම භාව 5කදී 10කදී වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ අමනාප වෙලා ඉන්න ඔබගේ ඥාතිවරයෙක්ගේ හෝ අඳුරන කෙනෙක්ගේ දරුවේ ඇතැම් විට ආත්මා 25කදී ඔබගේ දරුවෙක් වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා. එහෙම සසර ගමනක් එන්නේ. ඒ වගේම ඔබ ඇතැම් විට දැඩි අමනාපයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, යම් කිසි කෙනෙක්. ඒ කෙනා මීට ආත්ම භව ගානකට කලින් ඔබගේම අම්මා වෙලා තාත්තා වෙලා ඔබට, ඔබව දහඩියෙන් ලේයින් කිරෙන් පෝෂණය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රී සිතිවිලි දිනු වෙනවත් එක්කම පින්නතුනි, අපි අනිත්‍ය ගැන අමනාපකම් දුරු වෙනවා. අනිත්‍යගේ දිනුවට අකමැති ගතිය දුරු වෙලා හිතේ මුදිතා ගතිය ඇති වෙනවා. ඒ නිසා දැන් ටික වේලාව සැහැල්ලුවෙන් වාඩි වෙලා තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. කඳ පුළුවන් තරම් කෙලින් තියාගෙන තමන්ගේ දෑත දෙපය තමන් පහසු ඉරියව්වක තියාගෙන, වම් අත උඩින් දකුණු අත තියාගෙන මා මේ කියවන විදිහට තමන් සිතන්න. මේ පින්නතුන් වචනෙන් වචන කියන්න අවශ්‍ය නැහැ. මම කියන විදිහට මේ ඇත්තන් හිතන්න. ඒ හිතනකොට තමන්ගේ හිත එක එක අරමුණු කරා යන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. නමුත් වහාම තමන් දක්ෂ වෙන්න තමන්ගේ හිත නැවත තමන්ගේ ළඟට ගන්න. තමන්ගේ හිත පින්නතුනේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට, නැත්නම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු ආකාරයට හිත නාසය ආශ්‍රිතව තමන්ගේ හිත තියාගන්න. දැන් අපි ආනාපාන සති භාවනා නෙවෙයි කරන්නේ. නමුත් බුදුහාඳුරන්ගේ දහමෙහි සඳහන් වෙනවා පැහැදිලිවම අපි කුමන භාවනාව සිදු කළත් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කාරණය අවධාරණය කළ තියෙනවා. අපේ සිත සිහිය දැන් අපි නාසයේ කෙළවර හෝ නැත්නම් උඩුතල ආශ්‍රිතව අපි දැන් සිහිය තියාගන්නවා. දැන් ටික වේලාවක් ඒ සති නිමිත්ත ගැන කල්පනා කරන්න බලන්න තමන්ගේ සිහිය තියාගෙන. හොඳයි. දැන් නාසය ආශ්‍රිතව මගේ සිහිය තියෙනවා. ඒ සිහිය පිහිටුවා ගනිමින් ඉතාම සියුම් විදිහට මගේ සිහිය මේ නාසය ආශ්‍රිතව පවත්වා ගනිමින් මම දැන් මෙත් වඩනටයි සූදානම් වන්නේ. මම ඉන්නේ ඉතාම ප්‍රසන්න පරිසරයක, ඉතාම ශාන්ත පරිසරයක. මම ඉතාම පිරිසිදු ඇඳුම් ඇඳගෙන ඉතාම ප්‍රසන්න ශරීරයකින් මේ සිටින අවස්ථාව. මේ හැම දෙයක්ම මගේ මානසික සුවය වෙනුවෙන් සෝදානම් කරලා තියෙන්නේ. මගේ මානසික සතුට වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙලා මා වෙනුවෙන් මේ හැමදේම සෝදානම් කරලා තියෙනවා. ඉතින් මම දැන් මට මා වටා සිටින සියලුම සත්‍යයන්ට මෙසේට පතුරවන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම මම මගේ සාර්ථකත්වය, මගේ මානසික දියුණුව, මගේ කායික නිරෝගීතාවය මම ප්‍රාර්ථනා කරනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. May I be well, happy and peaceful. May no harm come to me. May no problems come to me. May no difficulties come to me. May I be successful everywhere, every moment. May I attain final bliss of liberation. May I be well, happy and peaceful. May no harm come to me. May no problems come to me. May no difficulties come to me. May I be successful everywhere, every moment. May I attain final bliss of liberation. මම මගේ දිනවන කැමැති, මම මගේ සාර්ථකත්වයේ නිරෝගී භාවයට කැමැති. මා මෙන්ම මේ ලෝකයේ සියලුම සත්‍යයන් තමගේ යහපතට නිරෝගී භාවයට සාර්ථකත්වයට කැමැති. ඒ නිසා මං ලොව හැම දෙනා කෙරෙහිම මගේ මෙත්සිත පතුරවනවා. ලෝකයේ බොහෝ දෙනෙක් දිනපතා මා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩපල කරනවා. අවුවේ වැස්සේ පින් ඉඳගෙන මගේ ආහාර පාන, මගේ පහසුකම් වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඒ හැම දෙනාම වෙනුවෙන් මා මගේ මෙත්සිත පසුදවනවා. බොහෝ දෙනෙක් ඥාති මිත්‍රාදීන් වශයෙන් මට මේ ජීවිතයේ උදව්පකාර කළා තියෙනවා. ඒ වගේම මේ විශ්වයේ සියලුම සත්‍යයන්, මගේ අතීත මෞද්‍යමාපියන්, සමීපතම ඥාතීන්, හිත මිතුරන් වශයෙන් මගේ යහපත වෙනුවෙන් දහඩියෙන්, ශ්‍රමයෙන්, කිරෙන් මට උදව්පකාර කළා තියෙනවා. ඒ හැම දෙනාම වෙනුවෙන් මම මගේ ප්‍රත්‍යක්ෂතාවය පළ කරනවා. මම ඊට යහපත ප්‍රාර්ථනා කරනවා. මේ විහාරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ජනපදයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා May all beings be well, happy and peaceful. May no harm come to them. May no problems come to them. May no difficulties come to them. May all beings be successful everywhere, every moment. May all beings attain final bliss of liberation. Siyalu sattvayo suvapatn vetntva Siyalu sattvayo suvapatn vetntva සියලු සත්වයෝ සුවපත් වෙත්වා පින්නතුනේ බෞද්ධ භාවනාවේ තියෙන ලක්ෂණ කීපයක් අපි මෙතන කතා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා භාවනා නමින් විවිධ කාරණා අපි අහලා දැනගන්නවා ඇතැම් විට බුදුදහමේ භාවනාවත් වෙනත් ආගම්වල තියෙන භාවනාවත් අතර වෙනස අපි බොහෝ විට දන්නවා අඩුයි පින්නතුනේ බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට අපි දැනගත යුතු ප්‍රධානම දෙයක් තියෙනවා ලෝකේ තියෙන ආගම් දර්ශන අතුරෙන් බුදුදහම වෙනස් වෙන්නේ බුදුදහමේ පැහැදිලිම වෙනස්කම මොකක්ද කියන එක අපි දැනගන්න ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද ලෝකේ කලින් කල දාර්ශනිකයන් බිහි වෙලා ඉන්නවා, විද්වතුන්, පිළිවිද ආගමික නායකයන්, ආගමික ඉගැන්වීම් ලෝකේ තියෙනවා. ඒ දේවල් අතුරෙන් බුදුදහමේ තියෙන සුවිශේෂී වෙනස්කම මොකක්ද කියලා අපි පැහැදිලිවම දැනගන්න ඕන. දැන් මේ පින්තුන් දන්න විදිහට මේ පින්තුන් තේරුම් ගන්න තියෙන විදිහට බුදුදහමයි වෙනත් ආගම් අතරින් සසඳලා බලනකොට බුදුදහමේ තියෙන විශේෂත්වය මොකක්ද වෙනස? නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් බුදුහාඳුර මොකද්ද ලෝකෙට දේශනා කර බුද්දේ? බුදුහාඳුර මොකද්ද ලෝකෙට දේශනා කළේ? කොහොම මොකද යථාර්ථය කියලා කියන්නේ? ඔව් බරහත් තරෙන් ගැනීම දේවල් නැහැ. එහෙනම් බුදු දහමේ මොකද උගන්වන්නේ? කොහොමද Taman තේරුම් ගන්නෙ? කොහොමද Taman තේරුම් ගන්න විදිය? විදර්ශනා ප්‍රඥාව ලබා ගැනීම. බුදුහාඳුර මොකද විදර්ශනා ප්‍රඥාව විදිහට අපට දේශනා කළේ? මොකද්ද බුදුදහමේ කියන විදර්ශනාව? ඇත්ත ඇත්තටම දෙකක්. ඔව් මොකද්ද ඇත්ත කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ. මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක ඇතිවෙන හේතුව දුක මොකද්ද දුක කියලා කියන්නේ? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? මොකද්ද අනිත්‍ය? බුදුදහමේ කියන අනිත්‍ය මොකද්ද? උපාද කිතිබං. මොකන්ද උත්පාද ප්‍රතිභංග කියලා කියන්නේ? වචන අපිට කියන්න පුළුවන්. ඇත්තම හොඳයි අපි වචන දැනගන්න ඕන. හැබැයි වචන යටින් යන අදහස මොකද්ද කියලා අපි ජීවිතේ තුලින් දකින්නට ඕන. එහෙම වුණොත් තමයි අපි ධර්මය දැනගත්තා වෙන්නේ. දැන් එක වචනයකම තමයි අනිත්‍යතාවය කියලා. දැන් මේ පිනතුන් තේරුම් අරන් ඉන්න විදිය අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? හරි අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් දෙන්න බලන්න අනිත්‍ය කියන එකට. ඇතිවීම පැවතීම නැහැ. උදාහරණයක් කියන්න බලන්න. ඒ කියන්නේ ශරීරය ලැබුණාම අස කන නාසය දිව කය මනස යප්පේම ඉපදිලා කර්මානුකූප ඉපදිලා පැවතිලා ඒ වෙනස් වීම වෙනස් වෙලා නැති. මොකද්ද බුදුදහමේ කියන අස? බුදුදහමේ කියන අස මොකද්ද? හොඳ කාරණා ටිකක්. වැරදි නෙවෙයි මේ කියන්නේ. ඊටාම අර්ථය නිවැරදි ලෙසම බුදුහාඳුරන්ගේ පණිවිඩය තේරුම් ගන්නටයි මේ ප්‍රශ්න අහන්නේ. මේ පෙනුතුන අපහසුටපත් කරන්න නෙවෙයි. වඩාම අර්ථය අපි හොඳට තේරුම් අරන් අද අපි මේ පන්සලෙන් යනකොට හොඳට තේරුම් අරන් යන්න ඕන බුදුහාඳුර දේශනා කරපු සැබෑ පණිවිඩය මොකද්ද? බුදුදහම වෙනස් ආගම් වලින් පැහැදිලිවම වෙනස් වෙන තැන මොකද්ද කියලා? ඇස කියලා කියන්නේ දැන් බුදුහාඳුරෝ දේශනා කළා ඇසේ පහළවීම දුකේ පහළවීම කියලා. මොකද්ද බුදුහාඳුරෝ දේශනා කළ තියෙන ඇහැ? දැන් මේ පේන ඇහැද? දැන් මේ පේන ඇහැට ඇඟිල්ලෙන් යන්නොත් මොකද වෙන්නේ? ඇහැරි දෙනෝනේ. ඇහැ නම් නියම ඇහැට නම් මොකද වෙන්න ඕනේ? පේන්න ඕනේ නේ. යමක් ස්පර්ශ වෙලා දැනෙනවා නම් ඒක මොකද්ද? ඇසද කයද? එහෙනම් ඒක කය වෙන්න ඕනේ. දැන් මේ පේන ඇහැට ඇන්නාම රිදෙනව නේ. එතකොට ඒ රිදෙන්නේ එහෙනම් ඇස නෙවෙයි. ඒ මොකද්ද? කය. හැබැයි මේ ඇස නැතුව මේ ඇස් දෙක වැහුවත් අපට පේන්නේ නැහැ. මේ ඇහැ තියෙන්නට ඕන. හැබැයි බුදුදහමෙන් කියන ඇස මේ තේන මාංශ ඇස ආශ්‍රිතව තියෙන ඒ මොහොතට හටගන්න රූපය සහ විඥානයක එකට එකතු වෙලා ඒ මොහොතේ හටගන්න ඇස තමයි බුදුදහමෙන් කියන ඇස. ඇසේ ප්‍රසාදයේ චක්කු ප්‍රසාදය කියලා අපි කියන්නේ. නාසය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? නාසය කියලා කියන්නේ මේ පේන නාසය ආශ්‍රිතව තියෙන ඒ ගඳ සුවඳ දැනීමේ හැකියාව. ඇත්තෙන්ම මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා අපි හිතනවා පේනවා කියලා. නමුත් පිනතුනේ පේන්නේ නැහැ මේවා. ඒවා ඒ ඉන්ද්‍රියක අරමුණු වන දේ විතරයි. දැන් අපට රසක් දැනෙනවා කියමු. දැන් අපි හරිය රසවත් කෑමක් ගන්නවා කියමු. ඒ කෑම අපට මොකක් හරි අපේ කටේ ලෙඩක් හැදෙලා දතක් ගැලවිලා හරි කට අරින්නම බැරි වෙනවා. ඊට පස්සේ බටයකින් මේ මැදින් දාන ඔය ආහාර ටික. අර ආහාරයේ රසය දැනෙනවද? ඔව්. ඊට පස්සේ ඕන එකක් ගන්න පුළුවන් නේ. කිසිම ගැටලුවක් නැහැ. රස නැහැ කියන්නේත් නැහැ. තිත්තේ කියන්නේත් නැහැ. ලුණු වැඩි කියන්නේත් නැහැ. ඈ උය කොයාට බැනුම් අහන්න වෙන්නේත් නැහැ. ඕන දෙයක් ඊට පස්සේ කන්න බොන්න පුළුවන්. පින්නතුනේ මේ පේන ඉන්ද්‍රියම් මේ අපි දැන් දැනට පේනවා කියලා හිතාගෙන ඉන්ද්‍රියන් ඇත්තකම ඒ වගේ ක්‍රියාකාරීත්වයක් විතරයි. අන්නේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය තමයි ඇත්තෙම බුදුදහමෙන් විස්තර කරන්නේ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සැබෑම පණිවිඩය තමයි දුකත් ඒ දුකේ නැති කිරීමත් නිරුද්ධ කිරීමත් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම අතීතේ දැනුත් මතුවටත් මම කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ. දුක දුකේ නැතිවීමත් විතරයි කියලා. වෙනත් විදිහකින් කියනවා නම් සැපයත් සැපත ලබන මාර්ගයක් විතරයි මම කියන්නේ කියලා. පින්නතුනේ දුක කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක සාමාන්‍යයෙන් අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන කාරණා ටිකක් කියනවා. ඒක හරියි. ඒව පින්නතුනේ ලෝකේ අනිත්‍යයටත් පේන දුක් ටික. ඒක මහ විශාල දෙයක් නෙවෙයි. දැන් ඒ දුක් ටික ලෙඩවීම, මහලුවීම ආදී දුක් ටික බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ කොයි වෙලාවෙද? බුදු වෙනකොටද? ඔය ලෙඩවීම, මරණය, මහලුවීම දුක කියලා තේරුම් ගත්තේ කවදද බුදුහාමුදුරුවෝ? ඔව්, සිද්ධාර්ථ කුමාරයේ කාලේ අර ඡන්නයමතියත් එක්ක උයනට යන ගමන් මාගෙදි තමයි දැක්කේ. එහෙම ජරාව, මරණය, ව්‍යාධිය දැකපු බුදුහාමුදුරුවෝ තමයි බුදුනාට පස්සේ දේශනා කළේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛු නුදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ කියලා. මට පෙර නොඇසූ විරු දහමක් පහළුණා කියලා. මම පෙර දැන නොගත්තු ධර්ම යථාර්ථයක් මට තේරුණා කියලා සඳහන් කළා. එහෙනම් ඒ එදා බෝමැඩදී බුදු වෙනකොට තේරුම් ගත්තේ අර ඡන්නමතියකින් අහපු දෙයද? ඡන්නමතියකින් අහපු දෙය බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත යථාර්ථය නම් උන්වහන්සේට ගිහි ගෙන්නෙක් වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේට අවුරුදු 6ක් අච්චර දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ වෙන්නේ නැහැ. නමුත් ඒ තේරුම් ගත්ත දෙය දුක තේරුම් ගන්න ප්‍රවේශයක් සඳහා හේතු වුණා. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට අවබෝධ කරගත්තේ. ඊට වඩා වෙනස් යථාර්ථයක්. ඒ මොකක්ද යථාර්ථය? ඒ යථාර්ථය තමයි පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවිතයේ කිසියම් අත්දැකීමක් ලබනවා කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, දිවෙන් රසයක් විඳීම, ශරීරයට පහසක් ලැබීම, සිතට අරමුණු වීම. මෙන්න මේ ටික තමයි පිනතුන අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි යම් තා ජීවිතයේ අධ්‍යාපන ලැබුවා කියලා කියනවනම්, දරුව ලැබුණා කියලා කියනවනම්, ඉඩකඩන් යාන වාහන දේපල තියෙනවා කියලා කියනවනම්, නම්බුවක් තියෙනවා කියලා කියනවනම්, මේ පිනතුන මොනවද තියෙන ජීවිතේ? ඕනෑම දෙයක් හිතලා බලන්න. තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, තමන්ගේ ඇඳුම වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, තමන්ගේ කීර්ති නාමය වෙන්න පුළුවන්, රැකියා මට්ටම වෙන්න පුළුවන්, බැංකු පොතේ ඉතුරු කරපු සල්ලි වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඒක එක්ක ඇහැට දැකපු රූපයක් වෙන්න පුළුවන්, කනට හවු ශබ්දයක් වෙන්න පුළුවන්, නාසයට ගඳ සුවඳක් වෙන්න පුළුවන්, ශරීරයට පහසක් වෙන්න පුළුවන්, හිතට ආපු අරමුණක් වෙන්න පුළුවන්. වයින් බහැර දෙයක් නැහැ. එතකොට මෙන්න මේ ලබන අත්දැකීමේ ස්වභාවය මොකද්ද? ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ මේ වර්ණ මාත්‍රේ විතරයි අපට ඇහෙන් අරගෙන දෙන්නේ. වර්ණ මාත්‍රෙන් විතරක් මේක අහලා දුන්නට පස්සේ ඉතුරු ටික අපේ හිතෙන් හදා ගන්නවා අනිත් ටික. සුවඳෙන් සුවඳ මාත්‍රේ විතරේ ආරන්දිනේ. දැන් පිච්ච මල් සුවඳක් කියලා කියමු. පිච්ච මල් සුවඳේ සුවඳ විතරේ මෙතනින් එන්නේ. එනකොටම හිතින් මොකක්ද ඇති කළ දින අනිත් එක? කලින් දැකපු පිච්ච මලකුයි ඒක අල්ලපු පහසයි ඔක්කොම ටික මල්සෙන් අනිත් එක අල්ලලා අපට දෙනවා. පින්නතුනි මේක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මරණාසන්න මොහොතේදී මොකක්ද අපට වෙන්නේ? මරණාසන්න මොහොතේදී වන්නේ මේ අපි මුලින් සඳහන් කළා පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නෑ මරණාසන්න මොහොතේදී. ඒවලට වන්නේ මනසින් අරමුණු ගන්නෙ මොකක් හෝ සිතුවිල්ලක් හිතට ආවොතින් හිතට අපි කියමු සිවුරක් දැක්වතින් අන්න කරපු දානමය පින්කම කටපිරිකර පූජාව ටිකක් මතකලේ සිද්ධියම ඔක්කොම මනසට අරන් දෙනවා. ඒ කනුව කුසල තැනක පින් තැනක ඉපදෙනවා තමන් ගිහිල්ලා. තමන්ගේ මනසට යම් කිසි හඬ මනසට ඇහුණා නම් ඒ හඬ ඔස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා වෙන්න පුළුවන්. ඒත් එක සීල් ගත්ත එක ඔක්කොම සිද්ධි ටික මතක් කරලා දෙනවා. ඒ අතරේ කවුරැයි අමනාප වෙච්ච කෙනෙක්ගේ නමක් ඇහුවොතින් ඒ අමනාප කෙනත් එක අමනාප වෙච්ච සිද්ධි ඔක්කොම බැනගත්තු ගහගත්තු ඔක්කොම සිද්ධිය මේ වෙලේ මවල දෙනවා. ඒ අනුව පලි ගන්න වගේ තැනක ඊට පස්සේ ඉපදෙනවා කියලා. ඒ වගේම ඇතැම් විට දරුවෙක් සිහි වනවතින් අනේ මට දරුව දාලා යන්න බෑ කියලා දරුවත් එක්ක ඔක්කොම සිද්ධි ටිකම දරුවා සාමි ඉගෙන ගන්න වේ ටික හරි මොකක් හරි කියලා හිතනවතින් තමන් පිළින් ශක්තිමත් කෙනෙක් නම් සුගතිගාමී තැනක දරුවට උපකාර කරන්න පුළුවන් සමීප දැනක ඉපදෙනවා. තමන් බැරි වෙලාවත් පිළින් දුරවල නම් දැන් දරුවට ආසාමයේ පැත්තෙන් තියෙන්නේ ඊට පස්සේ ගෙදරින් පිට යන්නේ නැහැ. ගෙදර ආසන්නම තැනක ඉපදෙනවා ප්‍රේතේ භූතෙක් වෙනවා. ඇතැම් විට තමන්ගේ ඉඩමට ගෙදර ගැන චින්තනයක් නම් තියෙන්නේ ඒ සිතුවිල්ලත් එක්කම ඇතැම් විට ගෙදර දීපු දානමය පින්කම් මතක් වෙන පුළුවන්. සාම්දුර වැඩමල දීපු දානියම ගෙදර මතක් වෙන පුළුවන්. ඒ අතරේ ගෙදරට දැඩි ආසාවක් වගේ ආවතින් ඇතැම් විට හොඳට පින් දහමස් කරපු කෙනෙක් නම් ඇතැම් විට ගෙදරම කෙනෙක්ගේ කුසේ වුණනම් ඉපදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුසලයේ දුර්වල කෙනෙක් නම් මව කුසකට එන පින නැත්නම් ගෙදර ඇතැම් විට තමන්ගේ කාමරයටම නැවතෙන්න පුළුවන් බය වෙන දෙයක් නැහැ. කොහමද එන්නේ? මිනිස්සෙක් විදියටද? වෙනත් විදියකට ඊට සුදුසු මානසික ස්වභාවයකින් දෙන්න යනවා. පින්නතුනි මෙන්න මේකයි ජීවිතය කියලා කියන්නේ. මේක මරණයෙන් පස්සේ යන ගමනක් විතරක් නෙවෙයි පින්නතුනි. මේ ජීවත් වෙන මොහොතේ මේක ක්‍රියාත්මක වෙමින් තියෙනවා. තමන් ඇතැම් විට ලෙඩක් දුකක් හැදෙලා එක තැන බොහොම අපවිත්‍ර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් යා මනසින් තමන් කරපු පින්කම් ගැන යුතුයකම් ගැන හොඳට සිහි කරමින් තමන් මෙහි ඉන්නවා. තමන් ඉහළ මානසිකත්වයක තමන් දිව්‍ය ලෝකේ වගේ තමන් මෙහි ඉන්නේ. ඇතැම් විට තමන් ලස්සන වාහනයක ඉතාම නවීන පන්නේ වාහනයක හොඳ ෆ්‍රී වේහක තමන් යනවා වෙන පුළුවන්. ලස්සනට දෙපැත්තේ මලුත් වගා කරපු ලස්සන ෆ්‍රී වේහක දැන් යන්නේ. හොඳ ලස්සන සින්දුවකුත් දාගෙන වාහනේ යන්නේ. මේ යන ගමන් කවුරු හරි බැනපු කෙනෙක් තමන්ගේ දැඩි යමනාප කෙනෙක් තමන්ට මනසට එනවා. තමන්ට අර පහසුකම් ටිකේ ආස්වාදය ලැබෙනවද? තමන්ට දැනෙන්නේ නැහැ. තමන් අර වෛරයත් එක්ක තමන් පිපිරි පිපිරි යන්නේ. අර මෙච්චර මහන්සිලා හම්බ කරපු වාහනය, මෙච්චර මිනිස්සු මහන්සිලා හදපු ප්‍රීවේක, අච්චර ලස්සන අවුවේ මිනිස්සු වතුර දාලා හදපු මල් ගස් ටිකේ මේ කිසිඳු දෙයක සුවය ආස්වාදය තමන්ට ඒ මොහොතේ දැනෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ගත කරන ජීවිතයේදී ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් තමන්ට එන අරමුණු වලදී තමන්ට කුමක්ද වෙන්නේ කියලා. ඇසට රූපයක් ආවනම් අපි මුලින් සඳහන් කළා ඇසට මේ වර්ණ මාත්‍රේ විතරයි එහෙන් අරගෙන දෙන්නේ. ඉතුරු ටික අනිත් ඔක්කොම ටික රවුමට මනසින් ගොඩනගා ගන්නෝ අතීත අත්දැකීම් එක්ක. ඒ නිරුද්ධ වෙච්ච අතීතය අපි නැවත අතීත අත්දැකීමකට යනවා. නමුත් අපේ තියෙන නොදැනීම නිසා, අනිත්‍යතාවේ නොදැනීම නිසා, අවිද්‍යාව නිසා අපි වර්තමානයේ ජීවත් වෙන්නේ නැහැ. වර්තමානයට අපට අහිමි වෙනවා. අපි අර අතීත අත්දැකීමට ගිහිල්ලා ඒ අතීත අත්දැකීමත් එක්ක ජීවත් වෙනවා. වර්තමාන මේ මොහොතේ විඳින සැබෑ ඉන්ද්‍රිය ඥානය පින්නතුනි අපි දක්ෂයි කියලා හිතුවට අපි ඇත්තටම දක්ෂ නැහැ. බුදුදහමෙන් කරන්නේ අපව නියම දක්ෂයන් බවට පත් කිරීම. දැන් අපි ඇහැට අරමුණක් ගත්තට, කනට අරමුණක් ගත්තට මේ පිළිබඳව පින්නොතින අතීතෙට ගිහිල්ලා අතීතයේ අරමුණ රස විඳින ගතියක් තමයි දැන් අද අපේ තියෙන්නේ. දැන් ඒක මේ පින්නතුන්ට තේරෙන උදාහරණයක් මම කියන්නම්. දැන් මේ පින්නතුන් කෑම කනකොට භාජනයක ලස්සනට කෑම බෙදලා කෑම කනවා කියමු. දැන් කෑම භාජනයේ ලස්සනට එක එක පාට සුවඳ හමන කෑම තියෙන වටේට ව්‍යංජනත් එක්ක. දැන් කෑම පිඟානෙන් කෑම ටිකක් කනලා තමන් කටට දාලා කනවා. කනකොට තමන් දැන් රසය එනවා නේද? ඒ දිවට රසය දැනෙනකොට තමන්ට මොකක්ද රසය ගැන හිතෙන්නේ? ආසාව හිතෙන කුමක් දිහා බලලද? අර පිඟානේ තියෙන කෑම ටික දිහා බලලා තමයි දැන් ආසාව ඇති වෙන්නේ. තමන් කටේ හපලා ඒ රස දැනෙනකොට තමන්ට හිතෙන්නේ දැන් කොයි ආහාරයද කටේ තියෙන්නේ කියලා. තමන්ට හිතෙන්නේ දැන් මේ පිඟානේ තියෙන ආහාරය ටිකයි මේ කටේ තියෙන්නේ කියලා නේ. ඇත්තටම දැන් ඔබ රස විඳිනකොට රස විඳින්නේ මේ කටේදී රසය දැනෙන්නේ දැන් අර පිඟානේ තියෙන ආහාර ටිකද? මේ මොහොතේ දැන් ඔබට කටට දිවට රසය දැනෙන්නේ පිඟානේ තියෙන ආහාර ටික නෙමෙයි. දැන් රසය දැනෙන්නේ මේ කටේ ඇතුලේ තියෙන රසය ටික. ඒක නිර්මාණය කළ දුන්නේ කර්මයෙන් හදපු දිවත් මේ දිවට ආශ්‍රිතව ලැබෙන මේ කේත ග්‍රන්ථ ආදී මේ සියල්ලම ටික එකතු වෙලා ඒ මිශ්‍ර වෙච්ච තැනදි තමයි මේ රසය තියෙන්නේ. මේ ටික පිඟානේ තියෙනකොට රස නැහැ. මේ ටික පිඟානේ තියෙනකොට රස නම් ඒක ගේනම් බටයක් දාලා මේ ඇතුළට යනකොටත් ඒ රසය තියෙනවා. ඒ වගේමයි පින්නතුනි මේ දැන් මේ කටේ රස විඳින ටික ඇත්තටම දැන් මේ මොහොතේ ක රසය ටිකද බලන්න ලස්සනද කියලා බලන්න අතන ගත්තොත් කොහොමද? ඕ ආයි තමාගේ කටටවත් සමන් දාන සූදානම් නැහැ නේ. පිඟානට නම් කොහොමවත් තියාගන්න කැමති නෑ. පින්නතුනි අපි ලස්සනයි කියලා හිතන රසයේ කියලා දැනෙන මිහිරිය කියලා අදාපි විඳින විඳනවල ස්වභාවය මේක. ඒ දේ විඥානෙට අනුව ඒ ඉන්ද්‍රියයන්ගෙන් පොඩි කළා කලලා කියලා ගන්නකොට රසය තමයි දැන් අපි මේ රසය කියලා විඳින්නේ. අන්න ඒ රසයත් පින්නතුනි ඒ රසයත් අපට දැනෙනකොට මේ දිවෙන් හෝ ඇසෙන් හෝ ඒ ඉන්ද්‍රියෙන් ලැබෙච්ච කලින් ගත්තු අරමුණ නිරුද්ධ වෙලා ඒ අතීතයට ගිහිල්ලා අතීතයේ එක වර්තමානට අරගෙන මනෝ විඥාණයෙන් තමයි දැන් අපි කිසියම් දෙයක් ගැන රස විඳින්නේ. දැන් අපි කිමු කවුරු හරි තමන් ගැන වර්ණනා කරපු එකක් කියලා. වර්ණනා කරන මොහොතේ කනට ශබ්ද විතරයි අරන් දෙන්නේ. ඒක දැන් තමන් සිහි කරනකොට තමන්ට කොමක්ද හිතෙන්නේ දැන්? තමන්ගේ මනසට ගිහිල්ලා ධර්මාරම්භණයක් විදියට මනෝ විඥානයේ විදියට තමයි දැන් තමන්ට රසය හදලා දෙන්නේ. තමන් ගැන ගුණ කිව්වා කියලා හදලා දෙන්නේ. ඒ වගේම තමන්ට කවුරු හරි බැන්න නම් බැන්නට පස්සේ ආයෙ මතක් වෙනවනේ නේ. මතක් වෙනකොට තමන්ට මොකද දැන් මේ වෙලා තියෙන්නේ? අර බැනපු එක එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා දැන් තමන් මට බැන්න ඒ බැනපු වෙලා හිටපු අනිත් කට්ටිය බැනපු වෙලාව යගේ මුහුණ තිමිච්ච විදිය එයා ඇඳන් හිටිය ඇඳුම ඈ තමන්ට භාවිතා කරපු වචන ටික ඒ ටික ඔක්කොම මනෝවිඤ්ඤාණයෙන් අරගෙන මනසෙන් තමයි මේ ටික දැම්මේ හදලා දෙන්නේ. පින්නතුනි මනසට එවැනි හැකියාවක් තියෙනවා. නමුත් මනසෙන් මේ දේ හදලා දෙන වෙලාවේදී අපි දන්නේ නැහැ දැන් මේ මනසයි මේක මේ මොහොතේ හදලා දෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්නවා දැන් ඒ කෙනා දැන් බනිනවා කියලා. දැන් අපි සිහිනයක් දකිනකොට බලන්න. හීනයක් දකිනකොට අපට හිතෙනවා දැන් මේ හීනයක් දකින්නේ කියලා. හීනෙන් අපි කිමු කවුරු හරි රතු පාට ඇඳුමක් ඇඳගෙන ආවා. අපිට අවදි වුණාම මතකයි පාටක් නේද? ඒ අපි රතු පාට දැක්ක ඇහෙන්ද? ඒ හීනෙදි දැකපු රතු පාට දැක්ක මේ ඇසෙන්ද? කොහොමද එහෙනම් දැක්කේ? ඒක මනසින් දැක්කේ. මනසට හැකියාවක් තියෙනවා වර්ණ රූප දකින්න පුළුවන්. ඒ වගේම ඒ හීනෙන් ආපු කෙනා අනේ දුවේ මට පින් ටිකක් දෙන්න කියලා කිව්වනම් ඒ වචන අපි ඇහුවේ කනින්ද? ඒ වචන ටික පින්නතුනි හිතට අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පින්නතුනි දැන් අපි විඳින සියලුම අත්දැකීම් වල ස්වභාවයත් ඒක. දැන් තමන්ගේ වාහනය කියලා, දරුවා කියලා, ගෙදර කියලා දැන් බලන්න ගෙදර හිතන තමන්. ලංකාවේ තියෙන ගෙදර ගැන හිතන බලන්න. ලංකාවේ තමන් ඉපදිච්ච ගෙදර ගැන දැන් හිතන බලන්න. ගෙදර පේනවනේ නේ? ඒ පේන වෙලාවේ තමන් දැක්කේ ඇත්තම ගෙදරද? ඒ මොන ගෙදරද දැක්කේ? ඒ අර තමන් කලින් දැකපු ගේ තමයි අලුතෙන් මනෝවිඤ්ඤාණය මේ නිර්මාණය කළ දුන්නේ. දැන් ඔබේ තියෙන ගෙදර නම් ඔබ ලංකාවේ දකින්නේ. ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕන දැන් මේ ගෙදර කවුද ඉන්නේ, දැන් මොකද්ද වෙන්නේ කියන එකත් දැනගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ගියේ නම් ඔබ දකින්නේ. මොකද මෙච්චර ලංකාවේ ලෝක ගෝලෙන් භාගයක්ම යන්න පුළුවන් නම් ඉතින් අනිත් එක බලගන්න බැරි මොකද? ඈ ගෙදරම යන්න පුළුවන් නම් දැන් ගෙදර ඉන්න අය මොනවද කරන්නේ? කී දෙනෙක් දැන් ඉන්නවද? කුරුලෝ කී දෙනෙක් ගෙදර වත්තේ ඉන්නවද? ගෙදර අද උදේ අතුගාලද? දැන් හවසනේ. ඕ දැන් රෑනේ. අද අතුගාලද? දැන් ලයිට් ඕෆ් කළද? ඒවත් එනම් බලන්න පුළුවන් වෙනවා නේද? මෙච්චර දුර ගියේ කි. පෙන්වතුනි දැන් ඔබ ගෙදර හිතනකොට දැන් මේ ගෙදර නෙවෙයි හිතන්නේ, ඔබ කලින් ගත්තු ගෙදරයි ඔයි හිතන්නේ. දැන් ඔබ දරුවා ගැන හිතනකොටත් එහෙමයි, ඔබේ වාහනය ගැන හිතනකොටත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි, දැන් මම මේ කියන වචන ඔබට ඇසෙනකොට, ඔබ තේරුම් ගන්නකොටත් මේක අතීතයට ගිහිල්ලා. දැන් මම මේ කතා කරලා ඔබට මේ වචනේ තේරෙනකොටත්, ඔබ මේට අවුරුදු 25කට ඉස්සෙල්ලා ඔබ දැකපු ගේ ගැන හිතනකොටත්, ඒ දෙකම අතීත සිද්ධිමයි. පින්නතුනි මේකයි යථාර්ථය. මෙන්න මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපට තේරෙනවා අපි මේ දුක් සැප විඳින්නේ වර්තමානයේ නිසා නෙවෙයි, මේක අතීතයේ නිසා, අතීතයේ නොදැනීම නිසා කියලා. මෙන්න මේක අපි තේරුම් ගත්තනම් අපි මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් විදිහේ දහමක් අපි හැසිරෙනවා. මෙන්න මේ දහම හැසිරීමේ පළවෙනි පියවර තමයි මෙන්න මේකට තමයි දුකේ ඇතිවීම නැතිවීම දන්නේ නැහැ කියලා කියන්නේ. මේක තවත් විස්තර කියන්න තියෙනවා, අපි ඉදිරියේදී විස්තර කරනවා. නමුත් මෙතන ආරම්භයක් විදිහට දැනගන්න, අප මේ හිතන මෙන්න මේ සිතන සිතුවිල්ලෙහි වැරදි බව නිවැරදි කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. ඒ වරද නිවැරදි කරන නම් පළමුව මේ දර්ශනය තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒ දර්ශනය තේරුම් අරගෙන ඒ දර්ශනය හිතට දැඩිසේ ස්ථාර වෙන්න නම් නිකම් බෑ, හිත නිතරම විසිරල යන අරමුණු වලින් ඒ හිත තමන් එක අරමුණකට ගන්නට ඕන. ඒ සඳහායි භාවනා ක්‍රමයක් අවශ්‍ය වන්නේ. නිතර නිතර හිත තැම්පත් කරනකොට තමයි මේ අහන දහම අර පිරිසිදු ජලයකින් ජලය අඩියේ තියෙන දේ හොඳට පැහැදිලිව පේනවා වගේ ඔබේ හිත පිරිසිදු වෙන්න තමයි මේ යථාර්ථය, මේ අහන දහම ඔබට වැටහෙන්නේ. ඔබේ හිත නිතරම කාමච්ඡන්දය තියෙනවා නම්, ඒ වගේම ව්‍යාපාදේ නම් තියෙන්නේ, දැඩිවම හිත ආකර්මන්නේ භාවය නම් තියෙන්නේ, හිත වික්ෂිප්ත නම්, හිතේ සැකය නම්, මේක හිතට බහින්නේ නැහැ. අර ගහන කොලයට දාපු වතුර ටික වගේ බහැල යනවා, අල්ලන්නේ නැහැ. මේක හිතට කිඳා බහින්න නම් හිත ටිකෙන් ටික තැම්පත් වෙනට ඕන, නීවරණ අඩු වෙනට ඕන. නීවරණ අඩු වෙන නම් ඒ සඳහා කය වචනය සංවර කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒ සිල්වත් බව ඇති වෙන නම් නිතර නුවණින් මෙනෙහි කරන, නිතර සිහියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනට ඕන. සිහිය නිතරම දිනු කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගය, ඒ සඳහා අවශ්‍ය කරන උපදේශ රැසක් ඔබට දීපු මේ අත්පත්‍රිකාවේ තියෙනවා. අපි මේ පියවර ගැන ඉදිරිදී සාකච්ඡා කරනවා. මේ පියවර මේ පිනතුන් දැන් අපි තාම සරලව කරුණු ටිකක් සාකච්ඡා කළේ, ඒ ඉදිරිදී තවදුරටත් විස්තර කරනවා. මෙතේ කියපු කරුණු වලින් මේ ඇත්තන් ගැටලු තැන් තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. මේ අතරදී පින්නතුනි ප්‍රධාන දෙයක් තමයි සති නිමිත්ත කියන එක. සති නිමිත්ත කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුවෝ නිතරම අගය කරපු දෙයක්. මේක නිතරම තමන්ගේ සිහිය කිසියම් ස්ථානයක පිහිටුවා ගන්නට ඕන. ඒක කතා කරන වෙලාවට අමාරුයි. අනිත් හැම වෙලාවෙදිම මේ නාසිකාග්ගේවා නුමුක නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වෙන සූත්‍රවලම පැහැදිලිවම සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්වා කියලා නිතර සිහිය තියාගෙන තමයි තමන් කරන දේවල් කරන්න ඕන. කෙනෙක් එක කතා කරලා කමන්නේ නැහැ. සීලගත් දවසේ කතා නොකරමින් ඉන්න කියලා අපි කියන්නේ නැහැ. හැබැයි සිහියෙන් කතා කරන්න. ඒ කතා කරනදී අර්ථවත්දයක් කතා කරන්න. වෙනද ගෙදරදී කතා කරන ඕබ දූප ටිකම නම් මෙතන කතා කරන්නේ. මේ පන්සලට ඇවිල්ලා Tamanට නියම ආස්වාදයේ සතුට ලැබෙන්නේ නැහැ. අද හැකි තාක් දුරට Taman කතා කරන දේවල් කෙනෙක් විවේචනය නොකරන දෙයක් වෙන්නට ඕන. Tamanට සනුන්ටත් යහවත පිණිස හේතුන දෙයක් වෙන්නට ඕන. අද දවසේ මෙතන පටන් හවස සිල් පවාරණය කරනකම් එකක් සිහින් කරන්න. අද මම කිසිම කෙනෙක් අඩුවක් කතා කරන්නේ නැහැ. අද මම කිසිම කෙනෙක් විවේචනය කරන්නේ නැහැ කියන්නේ ඒ දේ විතරක් පුළුවන් නම් කරන්නද? ඒකම ඇති. ඒකට සිහින් ඉන්න. එහෙම වුණත් වෙනතනේ කතා කරන්නේ වගේ හැබැයි 80% විතර අඩු වෙයි. වෙන කතා කරන්න දෙයක් නැහැ නේ බලන් ගියාම. එතකොට ඉතින් නිශ්ශබ්ද වෙන්නේ කියලා අමුතෙන් කියන්න ඕනේ නැහැ. තමන්ට තියෙන අනිත්‍යයි විවේචනය නොකර ඉන්න එක විතරයි. එතකොට දැනට කතා කරන යෝගෙන් 80%කටම කතාව අඩු වෙනවා. තමන්ගේ හිත ගැනම තමන් හිතන්න. තමන්ගේ හිතට අකුසලයක් නොවන විදිහට තමන් උපරිම විදිහට අද දවසේ අඩු ගානේ සිල් පවරණය කරනකම් හෝ තමන් හිත ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. මේ සතිය තමයි පිනොතින අපට ඉන්න හොඳම මිත්‍රයා. හොඳම යාළුවා. මේ යාළුවත් එක්ක ඉන්නකන් බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපට දුකක් පීඩාවක් දෙන්න. බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපේ හිතේ තියෙන සතුට පැහැරගන්න. පින්වත්නි අපි සතර හුඟා පින්දහම් කළා. මේ නැත්තන් හැම දෙනෙක් මෙහෙම මෙතෙන් ඔබ හැම දෙනෙක්ම සාමාන්‍ය පින්කම් නෙවෙයි, තාම බලගත්ු පින්කම් කරලා තියෙනවා. දැන් අපි දන්නවා සමාජින සමහරයන් මහා දන් දෙන අය ඉන්නවා, විශාල ලක්ෂ ගණන් වලින් දාන දෙන අය ඉන්නවා. එයා එක ලොකු පින. නමුත් පින තුනි හිටත් වඩා ඔබ හුඟක් පින්වත් කෙනෙක්. ඒ පින නිසාම තමයි ඔබට මේ දහමහන ලැබෙන්නේ. ඒ පින නිසාම තමයි ඔබ මේ සිර සමාදන් වෙලා ඉන්නේ. නැත්තම් මේ සිතුවිල්ල යෙදෙන්නේ නැහැ. ඒ සඳහා සියලුම උපකාර ටික ඔබට මේ ළඟට ගෙනත් දීලා මේ තියෙන්නේ. පින විසින් කරන්න පුළුවන් උපරිම සාධාරණ ඔබට ඉෂ්ට කරලා තියෙන්නේ. මහා මැණිකක් වටිනා මැණිකක් ඔබේ දෙපතුල ළඟට ගෙනල්ලා දීලා තියෙන්නේ. අරගෙන අතර ගන්න එක විතරයි තියෙන්නේ. ඒ නිසා මේ පින පිනතුනි හිතන්න එපා, සාමාන්‍ය රජ කෙනෙකුටවත් ලැබෙන පිනක් නෙවෙයි මේ ඔබ අද ලබාගෙන තියෙන්නේ. ඒ ගැන නිතර සතුටු වෙන්න. ඒ ගැන සතුටු වෙන ගමන්ම මේ සිතේ දිනව උපරිම වශයෙන් ඉහළට දින වෙන විදියට තමන් හිත දිනු කරගන්න. ඒ හිත දිනු කරන්න කරන්න පිනතුනි මොකද වෙන්නේ? අපේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන මට්ටමට සංඛාර විඥාන නාම රූප සලආයතන ඔක්කොම ටික වෙනස් වෙනවා. දැන් මේ පින්තුන් අහලා තියෙද සමහරය මරණාසන්න මොහොතේදී සමහර පින්කම් කරපු අයට මේ මල් යහනා පේනවා, දිවි ලෝක පේනවා, ඒවා පේනවනේ. සමහරයට පින්තුන් අකුසල කරපු අයට මරණාසන්න මොහොතේ කෑ ගහනවා. අපි සමහර ඒ වගේ දැකලා තියෙන දරුවෝ කෑමක් අරගෙන එනවා අනේ තාත්තේ කෑම ටික කන්න කියලා. කෑමටි කරන් එනකොට මේ තාත්තා කෑ ගහන මෙන්න මාව මරන්න එනෝ කියලා කෑ ගහනවා. ආම්දුරෝ බණ කියන්නේ යනවා. මේ තාත්තා මේසය සරින්ගනවා, අල්මාරිය සරින්ගනවා මෙන්න මාව මරන්න එනෝ කියලා. පින්නතුනේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ පින්නතුනේ අපේ මේ කර්මය නිර්මාණය කළ දීපු ඉන්ද්‍රිය වලට තමයි මේ ලෝකේ අද අපට පේන්නේ. මේ පේන ටික මේ කර්මය නිර්මාණය කළ දීපු ටික. මේ පැත්තේ කර්මය වෙනස් වෙනවත් එක්කම මේ බාහිර අමුතුම වෙනස් කරන්න යන ඊබේම වෙනස් වෙනවා. මේක මේ පින තුන ඉස්සත ගන්නවද? දැන් සමහර ප්‍රේත අනුභූතියන් ඉන්නවා, එයාට මේ බිත්තිහරහා යන්න පුළුවන්. එයාට මේ බිත්තියෙන් එහා පැත්ත පේනවා. දැන් බුදුහාඳුරන සදහන් කරනවා බුදුහාඳුරන්ට ඉතාම දැඩි අන්ධකාරයක් දවසකදී වුණත් බුදුහාඳුරන්ට හැතැම්ම 16ක් ඈත ඕන තරම් දුරක් පියේ විහැට පේනවා කියලා. මේ කර්මයේ විසින් අවිද්‍යාව ප්‍රහීන කිරීම නිසා පිරිසුදු කළ දීපු ඥාණයට මේ ඉන්ද්‍රියන් ටික පිරිසිදු වෙනවා, ඉන්ද්‍රියන් ටිකේ දිනුව වැඩි වෙනවා. මේ පැත්තෙන් මනස පිරිනකොට අවිද්‍යාව වැඩි වෙනකොට බාහිර ටික සමණ්ඩ පේන ගතිය වෙනස වැඩි වෙනවා. තමන්ට කර්මයෙන් යමක් වෙනස් කරලා දෙන්න ඕන නම් මේ පැත්තයි වෙනස් කරන්නේ. කණ්ණාඩියක් දැම්ම වගේ නිල් පාට කණ්ණාඩියක් මේ පැත්තට දැම්මට පස්සේ පේන ඔක්කොම ඒවා නිල් පාටට පේන්නේ. අපි බාහිරට බැන්නට වැඩක් නැහැ. වරද මේ පැත්තේ තියෙන මෙතන වෙනස් කරන් තියෙන. මෙතන වෙනස් කරපු ගමන්ම බාහිර දුක් ටික Tamanට එන්නේ නැහැ. දැන් ලෝසක හාමුදුරුව මේ පින්නතුන් අහලා ඇති. ලෝසක හාමුදුරුව පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වඩිනකොට පින්ඩපාතේ බෙදන්නේ මිනිස්සු පින්ඩපාතේ අරගෙන එනවා. ඒ එන අයට පේන්නේ පාත්‍රයේ පින්ඩපාතේ පිරීලා කියලා. නමුත් පාත්‍රේ දාන තියනවද? පාත්‍රේ මුකුත්ම නැහැ. කර්ම විපාක දෙන්න මේ පැත්තෙන් මේ හාමුදුරන්ට වහනවා මෙතන. අනිත් පැත්තෙන් ගේ ලැබෙනවා. ලැබෙන්න මේ පැත්තට එනවා. ඒ කටින් මේක කරගන්න බෑ. සමහර ප්‍රේතයන් ඊටාම පිරිසිදු වතුර තියෙන ඊටාම පැහැදිලි වතුර තියෙන ජලාශ ළඟ ඉපදෙලා ඉන්නවා. ජලාශයට පේන්නේ කොහොමද? ජලාශේ පේන්නේ ලේ වගේ සැරව වගේ පේන්නේ. පින්නතිනේ ඔබ බුදුහාඳුරන්ගේ දහම විශ්වාස කරනවා නම් මේකයි යථාර්ථය. බුදුහාඳුරන්ගේ දහම විතරක් නෙවෙයි මේක විවිධ පරිපරේෂණ වලින් වෙන අයත් යම් යම් විදිය පරිශන කරලා තියෙනවා. පින්නතුනේ අපේ අද කුසලය බලවත් නිසා තමයි මේ ටික ඔක්කොම මේ විදියට කුසල කරන්න පුළුවන් පරිසරයක තියෙන්නේ. මේක දිනු වෙන පින්නතුනේ අද පේන මට්ටම මේට වඩා ගැඹුරින් පේන්න ගන්නවා විතරක් නෙවෙයි අපට බාහිරින් දුක් පීඩා එන ගතිය එන්න එන්නම අඩු වෙන ස්වභාවයක් තියෙනවා. මොකද බාහිරින් නෙවෙයි දුක දෙන්නේ, අපේ හිතන විදිය, අපේ ආකල්පනුව, අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට තමයි අපට සැප හෝ දුක කියලා දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කරන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේට සිතට ආහාර ටික දෙන එක. ඒ සිතට ආහාර ටික අපට ගත්තොතින් බාහිරය අපට ආහාර දුන්නත් එකයි, නැති වුණත් එකයි, බැන්නත් එකයි, වර්ණා කරත් එකයි, ගලුත් එකයි, මලුත් එකයි. ගල් හෝ මල් කරගන්නේ බාහිරින් නෙවෙයි, තමන් මේ පැත්තෙන් ගන්න විදියට. ඒ නිසා පින්නතුනි දැන් අපි නිතරම අපේ සතුට, අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ බාහිර මත. අපේ හොඳ ලස්සනට hina විලින කෙනෙක් බලන්න එකපාර බැන්නොත් මොකද වෙන්නේ? අර හිනාවට මොකද වෙන්නේ? ඔක්කොම හිනාව කොහෙ ගියත් දන්නේ නැහනේ. දැන් අපේ හිනාව සතුට සම්පූර්ණම තීරණය කළ තින බාහිර මත. නමුත් පින්නතුනි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ බාහිර මත යැපෙන ගතිය අඩු කළා. අභ්‍යන්තරයෙන් තමන් කුසලයෙන් තමන්ගේ දැක්ම තමන්ගේ සම්මාදිටිය දුරු කරගෙන බාහිර කිසිදු කෙනෙකුට තමන්ව පාලනය කරන්න බැරි මට්ටමට ගන්න එක. අන්න ඒ දක්ෂතාවය තමයි අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. අද අපි සැප විඳින්න හිතාගෙන ඉන්නේ බාහිරින්. ඇත්තෙම බාහිරින් කියලා ගත්තට තමන්ගේම වරදින් තමයි අද අපි දුක් විඳින්නේ. අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟදී ලස්සන උපමාවකට කිව්වා, අපි බැනුම් අහනවා නම් හරියට අපිටම බැනුම් අහන ලියුමක් ලියාගෙන අපිම අපේ නමට තැපැල් කරනවා වගේ වැඩක් කියලා. අද අපි බැනුම් අහන්නේ අපිම තැපැල් කරපු ලියුමක් බලලා. අද අපි ප්‍රශංසා අහනවා නම් අනිත් අයගෙන් බාහිරෙන් කරන ප්‍රශංසාවක් නෙවෙයි. අපිම අපි ගැන ප්‍රශංසා කළා ඊයේ ලියුමක් දාලා ඒක අද අපට හම්බ වෙනවා වගේ. අපේ ලිපිණයට අපිම ලියුමක් තැපැල් කළා වගේ. පින්නතුනි ඒ නිසා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන, තමන්ගේ දැක්ම දියුණු කරගෙන, අවිද්‍යාව අඩු කරගෙන සම්මා දිට්ඨිය දියුණු කරන ක්‍රමයයි බුදුදහමෙන් දේශනා කළේ. අපි දක්ෂ වුණොත් පින්නතුනි අපට 100%ක් බැරි වුණත් අපේ දක්ෂතාවය මත උපරිම මට්ටමකට අපට මේක දිනු කරගන්න පුළුවන්. ඒ සඳහා පාරමිතා ඔබට අපට තියෙනවා. ඒ පාරමිතා තියෙන බව බලාගන්නේ කොහොමද? ඒ පාරමිතේ තියෙන බව බලාගන්නේ ඔබ මේ බණහන්න වාඩි වෙලා ඉන්න ඉඳීමේ, වෙන කිසිම දෙයකින් නෙවෙයි. බණහන්නට මේ තරම් වාතාවරණයේ මානසිකත්වයකට කෙනෙක්ගේ මනස සකස් වෙනවා කියන්නේ පිනෙන් පාරමිතාවලින් ලබා දෙන්න පුළුවන් ඔක්කොම වරප්‍රසාද ටික ලබා දීලා මේ ඔබ ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ දක්ෂතාවය, ඒ කුසලතාවයෙන් පිනෙන් විසින් පාරමිතාවලින් ප්‍රාර්ථනාවලින් ලබා දෙන්න පුළුවන් සියලුම දේවල් ටික ලබා දීලා ඔබ මේ ධහම වෙත සමීප කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ධහම ශ්‍රද්ධාවෙන් අහලා මතක තියාගෙන සිහියෙන් නුවණින් වඩා වඩාත්ම ජීවිත තුළ ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාතිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සවසටත් අපි මේ මාතෘකාව තවදුරටත් සාකච්ඡා කරනවා. මේ පත්‍රිකාව තියාගන්න මේකේ තියෙන කරුණු අපි ඉදිරියටත් සාකච්ඡා කරනවා. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි.